මානසිකව සිදු වෙන සීල භාවනා වැඩසටහනෙහි අද මේ 2021 වර්ෂයේ මැලින් පොන් පොවදා සිල් සමාදන් වෙනවායි සමස්යාමේ සිදු වෙන ධර්ම දේශනාව ධර්ම සංගයනාවයි මේ සදහන් බලාපොරොත්තු වන්නේ. ඉමදාමෙන් සාකච්ඡා කරන කවරණ ඇතුළෙන් පිනතුනේ ගැටළු යන කැනවලින් ඒවා අහන බලාගෙන අවධානයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා ඇයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පිනතුනේ ලෝකේ පහළ වෙන සම්මා සම්බුද්ධයන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙන්නේ අපි සතර කරනවෝ මහා පින කාංශය විදියට. එක අතකින් මෙන්න ධර්මය ශ්‍රවණය කරන්නට අපේ සුගතියක් ලබලා තියෙන්න ඕන. සුගතිය ලැබුණ විතරක් නෑ, මිනිස් ලෝකේ දුන්නාට විතර ධර්ම ශ්‍රවණය කරන්න බෑ. කෙනෙක් උපදින්ම මිහිරේ නම්, උපදින්ම ඇතැමිට මන්ද බුද්ධික නම්, ඇතැමිට මේ ධර්මය ශ්‍රවණය කරන්න බැරි වෙන තිබුණා. ඒ වගේම අපි ඉතාම දුෂ්කර කර්යයන්ද දේශ ඉපදුනා නම්, දැනි මිත්‍යා දෘෂ්ටි දෙමව්පියන්ගේ දරුවෙක් වෙලිපුණා නම්, ඇතැමිට මේ ධර්මයෙන් අපට ප්‍රයෝජන ගන්නට බැරි වෙන තිබුණා. ඇතැමිට මම පෞල් පරිසරයක මධ්‍ය දේශයේ ආසන්න නම් ඉපදුණා. අබුද්දෝත් මාගේ කාලේ නම් අපි ඉපදුනේ ඒ තරමට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් බලගෙන යන්න තිබුණා. ඉතින් මේ සියලුම හේතු සම්පත් ඇතුව සුගතියක් ලබලා බුද්ධිමත් පරිපූර්ණ මානසික භාවයක් ලබලා සම්මුදෝපාය කාලයක් ලැබෙච්ච මේ අවස්ථාව සැලකන්නේ ශන සම්පත්තිය කියලා. ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවල. ඉතින් අනේ අවස්ථාව ලැබපු කෙනාට බුදුහාම දේශනා කරනවා මේ ලබාගත් ශනය ශන සම්පත්තිය මගේ කරගන්න එපා, අහිමි කරගන්න එපා. මේ අවස්ථාව අහිමි කරගත්තොතින් තමන්ට බොහෝ කාලයක් ඒ ගැන දුකින් සිද වෙනවා කියලා. ධර්මයන්ම ගත්තොතින් පින්නතුනි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ප්‍රධාන වශයෙන් හේතු වෙන ගුණාංග දෙකක් තියෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍රාස්තය, අනික සුවය බව කියන කාරණේ. එක අතකින් කල්යාණ මිත්‍රාස්තය ලැබෙන්නත් ඕන, අනිත් පැත්තෙන් සුවය කියන්නේ ඒ දහමට දේශනා යොමු කරන්නට ඕන. මෙන්න මේ කාරණාවේ අර්ථය. කල්‍යාණ මිත්‍රත්වය ගත්ත කල්‍යාණ මිත්‍රත්වයේ තව සංකේපයක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා කල්‍යාණ මිත්‍රතා, කල්‍යාණ සහායකා, කල්‍යාණ සම්පවත්තා කියලා. අප බොහෝ වෙලෙක ඉකමක් කරනාම ඉවිනාපුණ්‍ය සම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනි බාල කත්තිහා කියලා අපි ප්‍රාර්ථනාවක් කරනවා. මේ ප්‍රාර්ථනාව ඉතාම පිළිඳුනි වර්තමානයේත් බොහෝ දෙනෙකුට කල්‍යාණ මිත්‍රත්වයේ ලැබිලා තියෙනවා. මේ ගාථාවට කියන වගේම පිළිඳුනි ඒ ගාථාව කියද්දිම ඉතින් ප්‍රාර්ථනාවක් කරන්න කල්‍යාණ මිත්‍රයෝ ලැබෙන වගේම ඒ කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න පුළුවන් බුද්ධියක් ලැබෙන්නට ප්‍රාර්ථනා කරන්න. නැත්නම් පිළිඳුනි හරියට ආන්දේට ලැබෙන්න මැනි කරපන්. අයින් හැදේ යනවා යාවල එනිසා ධර්මයේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායකා, කල්යාණ සම්පවත්තා කියලා කල්යාණ මිත්‍රත්වයේ අවස්ථා තුන ගැන දක්වනවා. එකකටදී කල්යාණ මිත්‍රත්වයෙන් ලැබෙන්න ඕන. ඒක සතර කෙලින්ම ලැබෙන දෙයක්. ඊළඟට අපි දැක්ක වෙනවා කල්යාණ සහායකා කියන විදිහට කල්යාණ මිත්‍රයන් යාළු කරගන්න. එතෙන්ට කල්යාණ මිත්‍රයෙක් ලැබුණත් අපි ධර්මයෙන් නැඹුරු නොවන කෙනෙක් නම් දහමෙන් අපි අවධානයක් නැති කෙනෙක් නම් ඒ කල්‍යාණ මිත්‍රයාට දහම් කරුණු අපි දෙක කතා කරන්නේ නැහැ. සාමාන්‍යයක් කතා කරලා එයා යනවා. අන්නේ නිසා කල්‍යාණ මිත්‍රයන් එක්ක දහමට නැඹුරු වෙන නම් අපෙන්ට දහම පිළිබඳව උනන්දුවත් ඒ දැනගන්න තුලින් තේරෙන්න ඕන. එහෙම වුණොත් තමයි යාගේ නියම යාළුකම අපට ලැබෙන්නේ. කල්‍යාණ මිත්‍රත්වයේ සහාය ලැබෙන්නේ එහෙමනම්. වර්තමානයේ අපට සම්මුඛයේ කල්‍යාණ මිත්‍රයන් මොන නොවේසොන වර්තමානයේ තියෙන නවීන තාක්ෂණය සංවේදන පහසුකම් නිසා අපට ලෝකයේ ඕනෑම තැනක කල්‍යාණ මිත්‍රයෙක් ළඟා කරගන්න පුළුවන්. අපට අපේ අපේ ඥානම දරගන්න. ඒ සඳහා අපි බුද්ධිමත් වෙන්නට ඕන, අපි දක්ෂ වෙන්නට ඕන. ඒ කල්‍යාණ මිත්‍රයන් යාළුව කරගන්නවා කියන්නේ ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ දේශනහන මට්ටමට අපි අපේ මනස සකස් වෙන්නට ඕන. ඊළඟ කාරණේ කල්‍යාණ සම්පවංගකම්. කල්‍යාණ මිත්‍රයන්ට නැමෙන්නට ඕන. දේශනා යොමු කරන්නට ඕන. එක අතකින් කල්‍යාණ මිත්‍රයන් දෙපිනි ලැබෙන්නට ඕන. අනිත් අතින් ඒ අය මිතුරු කරගන්නට ඕන. අනිත් පැත්තෙන් ඒ අය කියන දේ අහනට දේශනා යොමු කරන්නට ඕන. මෙන්න මේ දේශනා යොමු කිරීමේ ලක්ෂණය බුදුදහමේ විශේෂ වචනයක් කියනවා සුවච කියලා. සුවච කියන්නේ යම කියනකොට අහුගන් වීමට තියෙන ඕනකම. දැන් සුවච කියනවා බොහෝ දෙනෙක් ඉන්නා ඉන්නේ ඔබිලියන්ස් කියන එක. කියන විදිහටම කරන එක කියලා. කීකරුකම කියන එක බුදුදහමේ ගුණයක් විදිහට සඳහන් වෙන්නේ නැහැ පිළිතුර. කීකරුකම කියන්නේ වැඩි මිදීමක් හරි වෙනත් කෙනෙක් දෙයක් කියනවා නම් ඒ කියන්නේ ඒ විදිහටම කරන එක. දැන් මේ සම්බුද්ධ සාධනෙ කියන්නේ පිටිය කීකරුකම කියන්නේ තමයි අනුලමාල කියලා කියන්නේ. ඔව් මේ කාර්යයේදී තමයි ගුරුවරයෙක් කිව්වොත් කීකරුකම කරනවා. ඒ කීකරුකම. ඒක බුදුදහමේ අගය කරන්නේ නැහැ. බුදුදහමෙන් අගය කරන්නේ කරණීයක සෝතකම තියෙන්නේ සුවච කියන ගුණය. ඒ කියන්නේ සාවධාන ඇසෝකම කන් දීම. හොඳ දේ නම් ගන්නවා නරක දේ නම් බැලක් කරනවා. ඇක්ටිව් ලිසනින් කියන එක. ජෙන්ටලි ස්පෝකන් කියලා කියන්නේ we should be gently spoken. බොහොම පොලයිට් විදියට බොහොම විනයානුකූලව යම අහන්නට තියෙන අවධානය. සෝතන මෙන්න මේ තුනයි කියන තැන සියලුම වරණාම අපේ ජීවිතවලට එන්නේ. එතෙන්දී අපි නගර නිබත කියන බුද්ධිමත් බවන ලක්ෂණය කියනට ඕන. එතකොට අපි මේ සඳහන් කළ එක පැත්තකින් කල්‍යාණ මිත්‍රත්වය තියෙනවද? අනිත් පැත්තෙන් සෝත්වාක්‍යයක් තියෙනවද? මේ දෙකම ඍතිව සම්බන්ධ ලක්ෂණයක් තමයි නිබත කියන ගුණය නුවණේ බව නැත්නම් ස්ථානෝදිත ප්‍රඥාව කියන කාරණේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි ඒ ධර්ම දේශනා කරන අවස්ථාව, ඒ ධර්ම අහන අවස්ථාව, ඒ ධර්මයේ සංජානනය කරන අවස්ථාව, ඒ ධර්මයේ සීකරන අවස්ථාව විමුක් ආයතන විදිහට සැලකන්නේ. කෙලෙස් වලින් සිත මිදෙන අවස්ථාවක් කියලා. දැන් අපි හිතන්නේ දැන් මේ වෙලාවේ බණහල පිළිස්ස අපි ඒක කොහොම කරනවා කියලා නේද? එහෙම නෙවෙයි කියන්නේ ධර්මයේ කියන්නේ. ධර්මයේ ලක්ෂණය තමයි මේ අහන මොහොතම අපේ ජීවිතයේ කෙලෙස් දුර වෙන අවස්ථාවක්. අට්ඨිකත්වා මානසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා ධර්මයේ ඉතාම පැහැදිලිව දක්වනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී ඉතාම අවධානයෙන් සිහියෙන් නොනින් ඒවා අහන්න කියලා. අන්න එහෙම වුණොත් ධර්ම ශ්‍රවණය කරන ඔබට ධම්ම ඇසීම විමුක් ආයතනයක් වෙනවා. නිවනපත් වෙන නිවන් දොරටුවක් බවට පත් වෙනවා. ඔබට විතරක් නෙවෙයි. ඒ ධර්මය කෙනෙක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන දේශකයන් වහන්සේටත් ඒක විමුක්ත ආයතනයක් වෙනවා. ධර්මයේ සජ්ජහනා කරනවා නම් ඒ සූත්‍ර විදියට හෝ සූත්‍ර විදියට ධම්මචක්ක සූත්‍ර වෙන්න පුළුවන්, බොජ්ජංග සූත්‍ර වෙන්න පුළුවන්, ගිරිමානන් සූත්‍ර වෙන්න පුළුවන්. මේ සූත්‍රවල කරුණු සංජානන කරන අවස්ථාවේදී ඒ අර්ථය මෙහි කරමින් අපි සංජානන කරනවා නම් ඒකත් ඉත කෙලසොන්ගෙන් මිදෙන අවස්ථාවක්. ඊළඟ ධර්මය කරුණු සීකිරීම ධර්ම සාමන්තරණය නැත්නම් ධර්ම සාකච්ඡාව මේකත් පිළිතුරු විමුක්ත ආයතනයක්. එකාතකින් සුදමේ ඥානයෙන් ධර්ම ශ්‍රවණය කරලා ඥානයේ එක්තරා කොටසක් අපි ලබා ගන්නවා. ඊළඟ කාරණේ චින්තාමය ප්‍රඥා. ඒ ආභෝධයේ නිතර නිතරම හිතනවා. දැන් ඔබ අද සිල් ගත්තා. ඊළඟ පොහේ දවස් වෙනකම්ම ඔබ දැනට ගන්න ධර්ම කාරණා වලින් වැදගත් කරුණු සිහි කරනවා. ආයේ ඊළඟ පොහේ දවස් වෙනකම් මේක පුහුණු කරගෙන හිතන්න කල්දාන්න හොඳ නෑ අපි. ඔබට මෛත්‍රී භාවනා වැඩන කියලා කිව්වනම් ඒක පුරුවන් තරම් මේ ඉදිරි දින 28 29 හරියට පුහුණු කරන්න ඕන. ඒ කරුණු අනිත්‍යතාවය ගැන කරුණු පැහැදිලි කරන්න පරිසම්පාදේ චතුරාර්ය සත්‍ය සතිපට්ඨානේ මේකලා කරුණු ඔබ ශ්‍රවණය කරා නම් ඔබ කරන වැඩ කටයුතු කරන අතරතුරේදී ඇතිකා අවස්ථාව ලබාගෙන ඒ කරුණු මෙනෙහි කරන්න ඕන. විඥානයේ ප්‍රඥාවත්වත් පුරුල් කිරීමක් වශයෙන් භාවනාවේ සංඥා විදියට සමථ දර්ශනාව වහන වැඩමින් තවත් මේක පැහැදිලි කර ගන්න ඕනේ. ඉතින් අපි මේ කරුණ සංහන් කළේ එකකින් කල්‍යාණයක් ප්‍රති ලැබන අනිත් පැත්තෙන් සුවද වලින් ඒ කරුණ ශ්‍රවණය කරන එවැනිම ධර්ම ශ්‍රවණය කිරීම, දේශනා කිරීම, සජ්ජහානා කිරීම, සිහි කිරීම මේ කරුණ විමුක්තාඥයන් වඩපත් කරගෙන අපි චින්තාමය ප්‍රඥාව දිනෙන් දින විකසිත කර ගන්නට ඕනේ. අදාත ධර්මදේශනාවේදී මේ විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සම්මා දිට්ඨිය ගැන. යහපත් දැනුම ගැන. අපි මහා චක්කාරිස්ක සූත්‍රයට අදාළ මූලික කරුණක් තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ බුද්ධහමෙහි දෙහිවි මගේ කළ දෙනවා. එන්නේකට හේතුව අපේ සම්පූර්ණ නිවන් මාර්ග තීරණ ඉවරණය අපේ දැක්ම මතයි. එනිසා සම්මාදීටි පුරේ යමක් කියලා සඳහන් කරනවා. සම්මාදීටි දෙවෙනි කොට යන්න ඕනේ කියලා. Right understanding is first. මේක ඇයි මෙතනම බුදුහාමුදුරුවෝ ආදර්ශ දෙකදී ආරස්තනික මාර්ගයේ පළවෙනි කාරණේ සම්මාදීටි. ඒ සම්මාදීටි තිබුණු අමරණයි අපි හිතන විදිය වෙනස් වෙන්නේ සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවදී මේ සියලුම කරුණු පරිපූර්ණ වෙලා සම්මා ඥාන සම්මා විමුක්ති දක්වා මේ නිවන් මාර්ගය දිව යන්නේ අපි කොයි තරම් දුරට සම්මාදීකේ ලැබුණාද කියන කාරණය මත. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ සම්මාදීකේට තවත් පරයය වචන සමාන වචන රාශියක් පැහැදිලි කරලා තියෙනවා. චක්කෝමල පාටි, ඥානමල පාටි, අවිඤ්ඤාමල පාටි, අඤ්ඤාමල පාටි, ආලෝකමල පාටි යනි අඤ්ඤා චක්කෝ විඤ්ඤාණී අදරාසිය සම්මාදිට්ඨිය සඳහා සමාන වචන සිරණින් සිටියද පැහැදිලි කර තියෙනවා. ඊළඟ ඥාන කියලා විස්තර කර තියෙනවා. ධම්මයේ සම්පෝඥය කියලා තියෙනවා. පඤ්ඤා කියලා තියෙනවා. මේ ආදී නොයෙක් අරමුණු විදියට බුදුදහමේ ප්‍රඥා විස්තර කර තියෙනවා. පඤ්ඤා නරණ නරණ කියලා පැහැදිලි කරනවා. මේ ලෝකයේ උපන් තැනකට තියෙන ලෝකම රත්නය ලෝකෝම මැනිට ප්‍රඥාවල කියලා දේශනා කරනවා. අපදාන ස්වාමිනී පඤ්ඤා කියලා කියනවා. යම් කෙනෙකුගේ චරිතය ජීවිතයේ ස්වභාවය වෙන්නේ ලස්සන වෙන්නේ ප්‍රඥාවෙන් කියලා. පඤ්ඤාන් පරිසෝධ්‍යති ප්‍රඥාවෙන් තමයි කෙලෙස් වලින් සිත පිරිසිදු වෙන්නේ කියලා. ඒ ප්‍රඥාව සඳහන් කරනවා බුදුහාමුදුරෝ කොහොමද ප්‍රඥාව තමයි අපේ මේ සංසාර ගමනේ සංසාර ඕගෙන් අපිව එතන කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ ප්‍රඥාව සඳහන් කරනවා බරක් පුජ්‍යලේ මහා බුදුරජාණන් වහන්සේගේ කතන් දීවෙන් ජීවිත මහසෙට්ටන් කොහොම ගතකට ජීවිතයට උතුම් ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. එතනදී බුදුම සඳහන් කරන්නේ පඤ්ඤා දීවෙන් ජීවිත මහසෙට්ටන් කියලා. ප්‍රඥාවේ ගණකන ජීවිතයයි වටිනා ජීවිත වෙන්නේ. ප්‍රඥාව නැතුව දහම නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ප්‍රඥාවේ දහම දකිමින් උදේවැය දකිමින් සංදේවැය දකිමින් ජීවත් වෙන එක දවස වටිනා ජීවිතයක් වෙනවා කියලයි. එතකොට මේනතේ මෙන්න මේ ප්‍රඥාව ලබන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලාගේ ඥානයෙන් මේ ඥානය අවබෝධ කරගන්නවා. නමුත් මෙලින් කාලයක අපි සාමයන් විදියට අපි කොහොමද මේ ප්‍රඥාව ලබන්නේ? ඔව් අපි මේ ප්‍රඥාව දිනු කරගන්නේ කල්‍යාණ මිත්‍රාසෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන්. මෙවැනි කාලයක අපට උපරිම ප්‍රඥාව තනියෙන් යන්න බැහැ. මෙවැනි කාර්යයක් අපට සම්මා සම්බුදුවරයෙක් වෙන්නත් බෑ, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නත් බෑ. දැන් ඔබ දන්නවා මේ සම්බුද්ධ ශාසනයේදී සිටිය බුදුහාමුදුරුවෝ සරණ කොට සිටිය ප්‍රඥාවන්ත ගැන කවුද? සරුත්හාමුදුරන්ටවත් උන්වහන්සේගේ ඥාණයෙන් මේ අවබෝධ කරගන්න බැරි වුණා. උන්වහන්සේට සුදු ඥාණ අවශ්‍ය කළා. සරුත්හාමුදුරුවෝ කියලා කියන්නේ ත්‍රිවිධයේ පරතර පිළිපු කෙනෙක්. ඒ කාලේ හැටියට ධමජවති මිච්ච, භාරතේති මිච්ච සියලුම විද්‍යා ශාස්ත්‍ර ඉගෙන ගත්ත කෙනෙක්. ලක්ෂණ ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, භාෂා ඥානය, වේදේ, මේ වගේ අංග ලක්ෂණ ශාස්ත්‍රය. දැන් කාලේ හැටියට නම් ආචාර්ය උපාධි ඩොක්ටරේට් 25 කට ගත්ත කෙනෙක්. උන්වහන්සේගේ ප්‍රඥා පදයෙන් කිව්වොත් උන්වහන්සේ එක කන්දක් තුළ වැහැපු මැසිවල මැසිපිළු ගන්න කියන පුරන් තරන් වාක්‍ය මෙතන කෙනෙක් කියලා කියනවා. එතනක් ප්‍රඥාවෙන් කෙනෙකුටවත් පින්නතුනි අනියම මේ ධර්ම අවබෝධ කරගන්න බැරි වුණා. උන්වහන්සේට කල්‍යාණ මිත්‍රයන්ගෙන් මේ ධර්ම පරිවිදයේ චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්ම අසහන දැනගන්න සිද්ධ වුණා. අපි සාමාන්‍යයෙන් ලබන අධ්‍යාපනයේ අපිට ලෝකය ගැන, විශ්වය ගැන, ග්‍රහලෝක ගැන, සාගරය ගැන, ශාක ගැන, වෛරස් බැක්ටීරියා ආදී දේවල් ගැන, ජීවීන් ගැන, ශාක ගැන යම් සියලුක අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. නමුත් ඒ සියලුම දැනුම අනුසෝතනාමී ධර්ම. මේ ලෝකේ යන්න විදියට නෑ තමයි ඒ සියල්ලම. මොකද ලෝකේ යන්න විදියට කියන්නේ ඒ හැම දෙනාම කියන්නේ බාහිර ලෝකේ දෙයක් තියෙනවා ඒ ඇති දේ පිළිබඳව යථාර්ථය ගැන ඔහු සිහිපත් කරන්න මෙන්නේ කරන්නේ නැත්නම් කිසිම දෙයක් ලෝකේ නැහැ කියලා නැටකින් අන්දෙට ගිහිල්ලා උච්චේ දෘෂ්ටියන තමයි ඔවුන් ලෝකෙ විවරණය කරන්න උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙලා ලෝකේ ඇතයි කියන සාස්ත්‍ව අන්තිරුත් මිදෙනා ලෝකයක් නැතයි කියන උච්චේ දමාදෙනුත් මිදෙනා මේ දෙකටම මැදී යන මධ්‍යම ප්‍රතිපදාවක් පරිසම්පාද සිද්ධාන්තය තුළ ඉඳගෙන පැහැදිලි කරන දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මයට කියනවා පරිසෝධනාමි ධර්ම කියලා. උඩුගම් බලන්නේ ධර්ම. දැන් ලෝකයේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට සමහර අය සිත දියුණු කරපුවා කියනවා. ඒ අය ධ්‍යාන කරවාගෙන ඌහාවචර ධ්‍යාන කරන්නේ නෙවෙයි අරුහාවචර ධ්‍යාන කරවාගෙන මහාකල්ප 84,000 ආයුෂ තියෙන නියම සංඥා නාසංඥාට උපදින මට්ටමට සිත දියුණු කරගත්ත හිටියා. නමුත් ඒ අය ආත්ම සංඥාව තුළ ඉඳගෙන ආත්ම දෘෂ්ටිය තුළ ඉඳගෙනයි ඔවුන් තමන්ගේ ධර්මය විග්‍රහ කළේ. ඒකට මෙන්න මේ සියලුම දෘෂ්ටි වලින් බැහැර වෙලා මධ්‍යම ප්‍රතිපදාව ඉලක්ක කරගත්ත මේ ධර්ම කියන්නේ සුවිශේෂී ධර්මයක්. මේ ධර්ම තමයි බුදුරජාණන් වහන්සේලා ජයතිමා බෝධිමූලයේ අවබෝධ කරගෙන පස්සකමහන්ද දේශනා කරේ. ඔබේ අනුසෝතිසු ධම්මේසු චක්කමලපාදී ඥානමලපාදී ආදී වශයෙන් මට පෙර නොයසෝවිරෝ දහනසක් පහළ වුණා කියලා. අන්න ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දහම් ඇසයි උන්වහන්සේ ගැස්සෙන යථාර්ථ ලෝකේ දකින්න. හැබැයි පින්තුනි ඒක හැමදාම අපි ශ්‍රද්ධාවෙන්ම පිළිගන්න යුතු දහමක් නෙවෙයි. යම්සි දුරක් යනකන් අපේ සංඝාදී තථාගතස්ස බෝධිය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව අපි විශ්වාස කරන යම්සි දුරක් යනකම්. නමුත් යම්සි දුරක් පසු කරාට පස්සේ ඒක අපේ මනසින්ම වටපත් වෙනවා. අපි පවර්ණන්ත යැපෙන අවස්ථාවක් නෙමෙයි. අන්න ඒ මට්ටමට අපි ඔසවලා තමයි මේ බුදුදහමේ. ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන, සද්ධා වේදන් කියලා පටන් අරගෙන සංඥා මූල බීජයෙන් පටන් ගන්න අපේ මේ ආධ්‍යාත්මික ගමන මඟ අවසන් වෙන්නේ කොහොමද? අත්සද්දෝ අකතඤ්ඤෝ කියලා. ශ්‍රද්ධාවෙන් පොරයන. තවරට අදහන අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාව කියන එක අත්සද්දෝ කියන්නේ ශ්‍රද්ධාව නැහැ කියන කාරණේ නෙවෙයි. ඒක කෙලින්ම ඕනිමෝල විදිහට ප්‍රඥාව කරපත් වෙනවා. දැන් අපි කිව්වා අපි නොගියපු තැනකට යන්න කාගෙන් හරි ඉගෙනියා ගන්නවා. අහගෙන අපි කියමු මගසල් කොනෝසේ කියන්නේ යනවා. අපි මේ ගමනාන්තයට යනකම්ම ඒ පුද්ගලයා කියපු දේ ගැන විශ්වාසයෙන් අපි යනවා. ඒ විශ්වාස නැතුව අපිට ගමනාන්තයට යන්න බෑ. හැබැයි අපි ගමනාන්තයට ගියාට පස්සේ විශ්වාස දෙකක් නැහැ. ඇයි ඒ? දැන් මේ අපේ ප්‍රත්‍යක්ෂයට පත් වෙනවා. අන්න ඒ තත්ත්වයට තමයි අසද්දෝ කියන්නේ. අකතඤ්ඤෝ කියන්නේ කෘතඥතාවය නැහැ කියන එක නෙවෙයි. අකතඤ්ඤෝ කියන්නේ කරන්න දෙයක් නැහැ කියන එක. එතකොට මෙන්න මේ මට්ටම කරා යන ධර්ම තමයි බුදුහාමුදුරුවෝ අපට විස්තර කරේ. අන්න ඒ ධර්ම මගේදී අපේ සිත ඉතාම ප්‍රබල කාරණයක් වටපත් වෙනවා අපි හිතන විදිය. ඒ අපි හිතන විදිය තමයි අපේ දිවිමඟ කොයිතරම් දුරට ආධ්‍යාත්මික ගමන් මගේ අප ඉදිරියට ගිහිල්ලා තියෙනවාද කියන එක තීරණය වෙනවා. අපේ සංකල්පනාව අනේ සංකල්පනාව දින වෙන්නේ අපිට කොයිතරම් දුරට සද්ධාත්මය ලැබුණාද කොයිතරම් ප්‍රඥාව අපේ සිතට එකතුනාද කියන කාරණේ මත බුදුදහමේ සිත ගැන විශේෂ අවධානය කළ තියෙනවා මනෝ පුබ්බංගම ධම්මා මනසෙත් තමයි කියලා මනස පූර්වම කොට මනස පෙර කොටගෙන මේ හැම දෙයක් මනසේ තමනෝමය මනස ශේෂ්ඨ කොට මනසින් තමයි මේ සියලුම නිර්මාණය කරගන්නේ. එතකොට අන්නේ නිර්මාණය කරගන්න ලෝකයේදී අපිට අපි මේ ලෝකේ ඉපදෙන්නේ මනුස්ස මානසිකත්වයෙන්. ඒ විඥානයේ මනුස්ස ලෝකයට අදාළ විදිහටයි අපි මේ ලෝකේ පහළ වෙන්න අපි ලබන්නේ තියෙන්නේ. එතකොට මිනිස්සෙක් වශයෙන් ඉපදෙච්ච අපි අපිට අවශ්‍ය නම් මනුස්ස මට්ටමේ ඉන්න පුළුවන්. එතැන් පටන් අපි ගුණධර්ම වලින් පිරුණා මනස මට්ටමින් පලයට ගෙන්න ඔව් ත්‍රිසංගත මට්ටමකට මේක තියන්න පුළුවන්. ඒ වගේම අපි කැමති නම් මනස ලෝකය අපිට නිවි ලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. සත්‍ය බණපද සූත්‍රයක සූත්‍රයක් තියෙනවා. දෙවියන්ගේ ප්‍රසාදය නිරන්තර ගන්න නිවි ලෝකයක් කරමු අටගෙන. මාන අපේති බරංජන්තුම් කුලිනේට අපචායන සංඥාගත සම්බාතන් එන පේසනේ යාපහයින මන්සිය විනේ යුත්තන් සත්‍යං කෝදා විමුනරන් කියලා කරුණ කටක ඉඳන්. අපි කැමති නම් අපිට මෙන්න මේ සම්මාදීකේ දිනු කරගෙන අපේ හිතට මේ සම්මාදීකේ නිමති ආහාරය එකතු කරගෙන අපිට වන්නම් මිනිස් සිරුවක් දරාගෙන දෙවියන් පිළිගෙන කරමු. තමයි දිනු කරගෙන බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන අපේ සමත සමතන වඩලා ධ්‍යාන මට්ටමෙන් හිත දිනු කරෝදී විශේෂයෙන්ම මෙත්තා කරුණා මුදා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ මට්ටමට අපි හිත දිනු කරෝදී මේ මිනිස් ලෝකයේ අපට බ්‍රහ්මෝත්ය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපට සංඛාය දිගේ තේරුම් අරගෙන විද්‍යාකර සංඛාය දිගේ බැහැරෙන විදිහ අපි හිතවල අපට ආර්ය උතුමගේ මට්ටමට පත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කාමරාග කටික දින අපට දුරු කරගන්න පුළුවන් මොහොතින් සම්පූර්ණ අනාගාමී මට්ටමෙහි දිනු කරන්න පුළුවන්. කාමරාගේ සම්පූර්ණ දුරු කළා බ්‍රහ්ම මානසිකත්තේ කාමරාගේ දුරු කොටේක විදියට බ්‍රහ්ම ලෝක මට්ටමත් ආර්ය ශ්‍රාවක මට්ටමත් එක වෙන අපට දිනු කරගන්න පුළුවන්. ඊළඟ තිහට ගිහිල්ලා අපට අවිද්‍යාව සම්පූර්ණ ප්‍රගුණ කළා අපේ පෙරමින ඉන්ද්‍රිය ධර්ම ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්ම මේ කරුණු ඊටම දිනු කරවදී අපට ආර්ය උතුමන්ගේ මහනාත් උතුමන්ගේ මට්ටමකට ඇදලා පුළුවන්. ඉතින් මෙන්න මේ මට්ටම කරා යන්නට අපට හේතු වෙන්නේ මේ සම්මාදිටිය. අන්නේ සම්මාදිටියේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සම්මාදිටිය පහන් දෙකේ ප්‍රේමදාමි. මහණින්ම සම්මාදිටිය කොටස් දෙකකට දක්වනවා. අත්‍යවික්‍රමයේ සම්මාදිටිය තාස්තභාව පුඤ්ඤවාදී ආපරිවේකක. මහණින් සම්මාදිටිය කියනවා තාස්තභාව ආස්තවසයිතෝ පුණ්‍යවාදීය පුණ්‍ය කර්ම වලට සම්බන්ධව පිටට බලව උපදේශකක් උපරි සම්පත් ලබා දෙන සුගතිය රූප සම්පත්‍ය ආදී මේ වගේ සම්පත් ලබා දෙන සමාධියක් තියෙනවා. ඒ කියන්නේ ලෞකික සමාධිය නැත්නම් අපි කියන්නේ කම්මස්සකර සමාධිය. මේක තමයි නිවැරදි දැක්මේ සමාධියේ පළවෙනි පියවරේදී දක්වන්නේ. ඊළඟ දක්වනවා අත්‍යවික්‍රමයේ සම්මාදිට්ඨිය අරියා අනාසබා ලෝකෝත්තර මඟංග සම්මාදිට්ඨියක් කියනවා මහණෙනි ආර්ය වූ අනාසරෝ ලෝකෝත්තරෝ මාර්ග සත්‍යයේ මාර්ගයට අංගයක් වූ සම්මාදිට්ඨියක් කියනවා. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් ආර්ය සම්මාදිට්ඨිය පරිසම්පාදයේ හේතුඵලධර්ම පිළිබඳවෝදයක් එක්කෙන සමාධිය කියලා මේ කියන්නේ. එතකොට සම්මාදිටියේ ප්‍රධාන ප්‍රභේද දෙකක් මේ දක්වන්නේ. එතෙන් යන කලින් අපි තේරුම් ගන්නට ඕන මිච්ඡා දිටියේ තවස්තනක් තියෙනවා. එකක් තමයි නියත මිච්ඡා දෘෂ්ටි කියලා එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම දසවස්තුක මිච්ඡා දෘෂ්ටි යුක්තව ගත කරන අවස්ථාව. ඒ කියන්නේ නැති දෙන්නම්, නැති එක්කම්, නැති කොටම් නැති සුබල දුක්ඛාන සම්මාන පරමිපාකෝ නැති මාතා නැති පිතා නැති ආයෝකෝ නැති පරලෝකෝ නැති සමන බ්‍රාහ්මණ සමාගත සම්මා පරිපන්නාදි වශයෙන් දානය මෙන්න මේ දසවස්තුක විඤ්ඤාණස්ති වැසිනේන කෙනා තමයි මරණය පස්සේ නිරේත යනවා කියලා කියන්නේ. වර්තමාන සමාජය ගත්තත් මේ 10ම ප්‍රතික්ෂේප කරන අයයි. දැන් අපි බොහෝ දෙනෙක් හිතන්නේ විඤ්ඤාණස්ති කියවදී මේ 10ම නැඹුරු වෙලා කියලා හිතන්නේ. නමුත් එවැනි හරි වෙනතුලිය. එතකොට නියම විඤ්ඤාණස්ති එකක් කියන සාමාන්‍ය විඤ්ඤාණස්ති එකක් කියනවා. සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණය තමයි අර 10ම ප්‍රතික්ෂේප කරන්නේ එින් කීපයක් ඕ ප්‍රතික්ෂේප කරනවා. ඇතැමකම අමඩ දාතක සලකනවා. අමතත් පිළිගන්නවා. පරිලෝක ඇතැයි කියන හැඟීමෙන් යම් සිදුවක් කරනවා. කර්මය මරණයෙන් පස්සේ ඇතැමිට නොපිළගත්ත මේ ජීවිතය කරන දේවල් මේ ජීවිතේම කාර්ය කරනවා කියලා විශ්වාස කරනවා. ඉතින් එවැනි අය මරණයෙන් පස්සේ දුරදිගාම වෙනවා කියලා ප්‍රධානය කියන්නේ. එවැනි සුබදිගාම වෙන්න පුළුවන්. විශේෂයෙන් මහා කාම විභංගයේ සූත්‍රයක් තියෙනවා මධ්‍යමයේ කායේදී ඒක අයින් තුල සම්බන් සූත්‍රයක් තියෙනවා තුල සම්බන් සූත්‍රේ ළඟදී මහා කාම බව සූත්‍රයක් දැක් වෙනවා ඇතැම් විඥානස්ති කාය සුබදිගාමී වෙනවා කියලා. එතකොට විඥානස්ති වුණා කියලාම යා දුබදිගාමී වෙනවා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ අර නියම විඥානස්ති නෙමෙයි ඊට වඩා අඩු මට්ටමේ තියෙන විඥානස්ති අය. ඒකේ ඒ සුබදිගාමී වෙන පුළුවන්. ඒ අනුව මිත්‍යා දෘෂ්ටියේ අවස්ථානක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සම්මා දිට්ඨිය ගත දෙන්නේ කම්මසකට සම්මා දිට්ඨිය කර්මයෙන් පිළිබඳව විස්තර කරන සම්මා දිට්ඨිය තමයි මුලම කියලා. බුදුදහමේ හැටියට අර ලෝකෝත්තර සම්මා දිට්ඨියට සාපේක්ෂව ගත්තොතින් නියත මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. ඒ කීපයක් අපි ගන්නවා කියන්නේ මිත්‍යා දෘෂ්ටි කෙනෙක්. ඒ විතරක් නෙවෙයි වෙන දෙයක් පොදුමය. කම්මසකට සම්මාදිටිය විතරක් ඉන්නවනේ කෙනෙක් ඒක සයතනි ලෝකෝත්තර සම්මාදිටිය සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටිය කියලා. සම්බාස සූත්‍රිකා පැහැදිලිව මේක දැක්වෙනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන සත්‍යාමය නැවත ඉපදින්නේ කියලා කියනවා නම් ඒක දෘෂ්ටි කාන්තරය දෘෂ්ටි විසෝකයක් කියලා ගන්නවා. එතකොට ලෝකෝත්තර සම්මාදිටිය සාපේක්ෂව ගත්තොතින් කම්මසකට සම්මාදිටිය මිත්‍යා දෘෂ්ටියක් වෙනවා යම් කිසි මට්ටමකදී. අනෙකෙවි තමයි මේ පුණ්‍ය පාප පහිනස්ස කියන කතාවෙන්නේ. පුණ්‍ය පාප දුරු කරන මට්ටමක් එනවා ඒක ඇතර දුරු කරන මට්ටමක් නෙවෙයි ඒක ප්‍රඥාව දිනු කිරීම වශයෙන් සිදුවෙන. ඒක තමන්ටම සිදුවෙන පරිවර්තනය. ඒක කිතල කරන දෙයක් නෙවෙයි. මං පින්පව් දෙකම කරන්නේ නැහැ කියලා කිව්වොත් ඔහු කුසලයේ ලෞකික කුසලයන් බැහැර කළා උඩට ඇටැන්ට සුභතියක් අහිමි වෙනවා. ඒ නිසා පින කියන එක හිතල බැහැර කරන දෙයක් නෙවෙයි. ඒක ලෝකෝත්තර සම්මාදිටියේ ඇතිවීමෙන් අවිද්‍යාව දුරු කිරීමෙන් ඇතිවන මානසික පරිවර්තනය. එතන මුල්ම කාරණය තමයි සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන මුල්ම අවබෝධය කර්මයේ පිළිමදව විශ්වාසය ලැබෙනවා. අපේ සිත මුල්ලලා කයින් වචනයෙන් සිතින් කරන දේවල් වලට තමන්ගේ මනසේ ස්වභාවය අනුව තමන්ට සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මනසාගේ පදුල්ට එන භාස තිමා කරෝතිවා අපිරිසිදු වූ මනසින් යම් දෙයක් කියයි දකයිද අන්හි විපාකය තමන්ගේ පිටුපස්සේගෙන ගමයාගේ ගොනාගේ පිටුපස්සේම කරකරෝතිවාගේ තමන්ට සසරේ දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මනසාගේ පසන්නේ එන භාස තිමා කරෝතිවා යම් කිසි කෙනෙක් පිළිසිදු වූ මනසින් යමක් කියයිද යමක් කරයිද අන්නේ ඒ විපාකයේ කොට තමන්ගේ පිටපස්ස යන සෙවණ හා සමානව තමන්ගේ සතරේ විපාක ගැන දෙනවා කියන කාරණය ආනිසංස ලැබෙනවා කියන කාරණය. මේක පිළිතුරු මරණයෙන් පස්සේ යන අධ්‍යාත්මික ප්‍රතිපලයක් විතරක් නෙවෙයි. අපේ මේ ජීවිත කාලේ අපි කරන වැරදි දේවල් ආදීන අපිට දැක ගන්න පුළුවන්. මේ ජීවිත කාලේ මම කරන මන දේවල් ආනිසංස අපට දැක ගන්න පුළුවන්. මෙන්න මේ අවබෝධ ලැබීමත් එක්කම මේ තැනත්තා කැමති නැහැ දුක් විඳින්න. හිත අපිරිසුදු කරගෙන හිටියොතින් හිත අපිරිසුදු වෙච්ච පමණට තමන්ට කායික මානසික වේදනාවක් එන්නේ. ඒ නිසා ඔව් කැමති නැහැ මෙච්චර ලස්සන ජීවිත අපිරිසුදු කරගන්න. විතර සංකල්ප සෝදේ දැක්වෙනවා. හිතට අමුසර විතරක් යන ආවදී අම්ප වෙලාගේදී කොහොමද හිතන්නවද කියලා. තමන් පිළිසිදු වල ලස්සන ඇඳුමක් අඳගෙන ඉන්න වෙලාවේදී යම් කෙනෙක් තමන්ගේ පරට දාන කරන් මියගියපු සතෙකුගේ කුණුවෙට සිරුණා මලුණා අනි කවදාම දෙයක් කැමති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි තමන්ගේ හිතට රාගය, ද්වේෂය, මෝහය එනකොටම තමයි ගැන හිතන්න කියලා. අපිට ලෝභ දේශ දෙක අඳුන විදිහට ඉන්න පුළුවන් වෙනතුනි. පංච නිවරණම දුරු කරන්න පුළුවන්. නමුත් බුදුදහම විශේෂයෙන් ආගය කරන්නේ අවිද්‍යා නිවරණය දුරු කිරීම. මෙන්න මෙතන තමයි හිත තියන්න ඕනේ. නමුත් ඒ මුල්ම පියවර තමයි අපේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය දෙක රාගය, ද්වේෂය දෙක අඳුන ගැනීම. මෙන්න මේ ගමන් මාර්ගයේ තමයි අපට කමසකතා සමාධිය ලබා දෙන්නේ. ඒ සඳහා අපට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න වෙනවා. දානමයක් පුණ්‍ය කිරවත්තෝ, සීලමයක් පුණ්‍ය කිරවත්තෝ, භාවනාමයක් පුණ්‍ය කිරවත්තෝ කියලා සඳහන් කරනවා. දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් අපේ කුසල කර්ම කරන්න ඕන. බුදුදහමේ සඳහන් වෙනවා මේ පුණ්‍ය කර්ම කියලා කියන්නේ චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා. සිතට පිළිකර, සිතට දෙන තෑගි, සිත අලංකාර කරන දේවල් කියලා. බලන්න අපේ හිත පිරිසිදුව කියනවා සිත වෙන දේවල් නේ කියන්නේ. අපේ හිත අවිසුදුනාට පස්සේ වෙන දේවල් තමයි ඔය පරාභව සූත්‍රේ, මසල සූත්‍රේ දැක්කේ. අපේ හිත අවිසුදු වෙනකොට අපි දැනගෙන නැති දේවල් අපේ ජීවිතවල සුපුරු පුරින් සිදෙනවා. අපේ හිත පිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? අර මංගල සූත්‍රයේ දෙන කර්ම සිද්ධ වෙනවා. මාතා පිතෝ වත්තං පොතදාර සංඝෝ අනාත්තරාජ අම්මන්තං දානන්ත ධම්මචර්යාය කායෙන ධම්ම සවනං කායෙන ධම්ම සාකච්ඡාං සමනන්ත දස්සනං. මෙන්න මේ කර්ම පිට තුනේ දෙනෙන් දෙන තමන්ගේ ජීවිතය තුළ වැඩි වෙනවා. තමන් හිත පිරිසුදු වෙන්න වෙන්න තමන් නොදැනුවත්වම මේ කර්ම ජීවිතයේ ක්‍රියාත්මක කරන තමන්ගේ තමන් හිතනකොට තමන් මේව දිනු වෙනවා. තමන්ට નિરાයාසයෙන්ම මේව ජීවිතයේ සිදු වෙනවා. අසරණකෙනෙක් දැක්කම පිළිහෙට වෙනවා. වැඩි හිටියෙක් දැක්කොත් වන්දනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් ලැබුණොත් එයාගෙන් ඉන්න බණ අහනවා. හොඳ කෙනෙක් ලැබුණොත් ධර්ම සාකච්ඡාවක් කරනවා. මේ වගේ කුමාර දේවල්ගේ ජීවිතය තුළ සිදු වෙනවා. මේ ලෞකික කුසලිය තුළ හිත පිරිසිදු වෙන අපි කටයුතු කරනකොට. ඊළඟට පිනොතේ විශේෂයෙන්ම අපි දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනකොට අපේ හිත සාමරට ලස්සන වෙනවා. නිතර යමක් පරිත්‍යාග කරන අදහසින් තමයි ඉන්නේ. දැන්පත් අපි අපේ යම් යම් දේවල් දෙනවා. ගෙදරින් සතුන් දෙනවා. ගෙදරින් තමයි ඥාතින දරුවන් උදව් කරනවා. තමන්ගේම ඥාතින අපි උදව්කාර කිරීම ආදිය කරනවා. නමුත් ඊටත් වඩා ඊකට ගිහිල්ලා පින්වතුනි තමන්ගේ ජීවිතේ කරන්න අමාරු දේවල් අපි කරන්න ඕනේ. පිනක් කියලා කියන්නේ අර නිනායාසයෙන්ම කරන දේවල් නෙවෙයි. තමන් හිතලා තමන්ගේ ලෝභය අඩු වෙන්න කරන දේවල්, ද්වේෂය අඩු වෙන්න කරන දේවල්. දැන් බලන්න පිනොත් අපි ගෙදර අපේ දරුවන්ට අපි ඇඳුම් අරන් දෙනවා. අපි සමහර කොටන් අරන් දෙලා තියෙනවා. ඔබ කැමති ඔබේ දරුවාට ජීවිත කාලේ ඇඳුම් සූට් 50ක්, 100ක්, 200ක්, 500ක් විතර අරන් දෙලා සමහරදී. සමහර කොටන් 50ක් 100ක් විතර අරන් දෙලා තිනි. ඔබට මතකද මෙච්චර දරුවාට සමත් කොට අරන් දුන්න මෙතන මෙතන ඇඳුම් අරන් දුන්න කියලා මතකද? දරුවට මතකද? දරුවට මතකද නැහැ. හැබැයි බලන්න ඔබ වෙන විනස්තර දරුවෙකුට සමත් කොට නම් අරන් දුන්න ඇඳුමක් අරන් දුන්නදී ඔබට ජීවිත කාලේ මතකයි එන්නේ. ඔබට විතරක් නෙවෙයි දරුවට මතකයි එන්නේ. ඇතැම් විට ඔබේ දරුවා ඔබට නොසලකන කාලයකදී හෝ ඒක අරන් දුනොදී මේ දරුවට අර එක සමත්තු කෝටමක් අරන් දීපු දරුවා, ඒක හැඳුමක් අරන් දීපු දරුවා ඇතැම් විට හැතැම් සිය ගානක් දුර හිටියත් ඔබ ගැන අරන් දුනොදී ඔබ හොයාගෙන යනවා. ඔබ හොයාගෙන යද්දී ඔබට කලකම්. ඔබේ දරුවෙක් ඇතැම් විට පිටරටින් ඉඳලා කෝල් එකක් දුනොත් අර ළමයට අපේ අම්මා කෙනෙක් වෙනු කියලා බලන්න කියලා එයා කොයිතරම් වැඩදිනවත් ඒව දාගෙන ඕවා. ඒ විතරක් නෙවෙයි ඔබේ ජීවිතයේ අවසාන මොහොතේදී ඔබේ දරුවාට ඇඳුම් අරන් දීපුව මතක් වෙනවද? සෙන්සර් එක කරන් දීපුව මතක් වෙනවද? සාමාන්‍ය මතක් වෙන්නේ නැති මොහොතේ. හැබැයි ඔබ අමාරු වෙනාන්ති වෙලාවක යම් අසරණ දරුවෙකුට සෙන්සර් එක කොට්ටම ඇඳුම කැඳුම පොත් පාසලයක් අරන් දුන්නා නම් ඒ වෙලෙ සිතුවිල්ල පොඩ අවසාන මොහොතේ මතක් වෙන්න පුළුවන්. ජීවිතේ මුල් වෙලාවකදී මේක සිහිපත් වෙන්න පුළුවන්. ඇයි මේක එහෙම වෙන්නේ අර තමන්ගේ දරුවාට දෙයක් අරන් දෙනකොට ඔබ දෙපාරක් හිතන්නේ නැහැ. ඔබ නිරායාසයෙන් මේක කරනවා. නමුත් පිටස්තර කෙනෙකුට යමක් ඔබ දෙනකොට ඔබ කීපවතාවක් හිතනවා නේ මේක දෙනවද නැද්ද? රුපියල් 1000ක එකක් දෙනවද? 800ක එකක් දෙනවද? 500ක දෙනවද? නැහ 400ක එකක් දෙනවා කියලා. එහෙම ටිකෙන් අඩුවල තමයි කැඳදෙන්නේ. නම් සමහර අපේ ධර්මයන් අතර මේක උපරිම කරන්නේ නැහැ. තමයි දරුවලට කරන්න හොඳ දෙයක් කරන්නේ නැහැ. ඉන්නම් පුළුවන්. එතනත් කියලා මේක කරන එක අමාරුයි. අන්නේ අමාරුකම නිසා තමයි මේක අනිසංසයත් වෙන්නේ. තේනම රස්නේ මේක. චිත්තාලංකාරං චිත්තපරිකාරං කියන එකයි. දානය කියන එක අත්දැකීම කියන එක සිත අලංකාර කරන දේවල්. සිත රඳන ඥානයක් කියන්නේ. ඔව් දානම යුද්ධයන් සමානමව කියන්නේ ඒකයි දන් දෙන එක ලෝභය සමග කරන යුද්ධයක් වගේ. ඒක අමාරු දෙයක්. අමාරු වුණත් ඒක දානිය අපිට අංශ දාන විදියට, ධර්ම දාන විදියට, අපේ දාන විදියට පිළිදා ගන්න එක පුහුණු කරන්න පුළුවන්. මේ පුහුණු කරන ප්‍රමාණයට පිටතේ ඊට අදාළව කර්ම චක්‍රයේ අදාළ තමන්ගේ ලෝභයක් නිර්මාණය වෙනවා. දානයේ නොනැති අපි සෙල්වන්ත බව ඇති කරගන්නවා. විශේෂයෙන් නිත්‍ය සේවන පංචිල ආරක්ෂා කරනවා. එනතර මේක සරල දෙයක් නෙවෙයි. පංචශීලයේ තියෙන අතිශය වැදගත් දෙයක්. අපේ ජීවිතයෙන් පිළිමදව අපිට පසුතැවි නැති නොවන තහ සමාජගත ජීවිතයේදී සාර්ථකව ගෞරවණීය විදිහට ජීවත් වෙනට මේ සීලය අතිශය ප්‍රයෝජනවත්. දැන් බලන්න කෙනෙක් සොරකම් කරන්නේ කියලා ඔබ දන්නවනේ. ඔබ අසුරු කරන කෙනෙක් මොනම හේතුවක් නිසා සොරකම් කරන්නේ කියලා ඔබ දන්නවනේ. අනිත් කෙනෙක් මේක ශික්ෂාමලයන්. අදිනා දාන වේරමණි ශික්ෂාමලයන් සමාදියාන. නතුන් දෙය ගැනීමෙන් වැළකීම නම් ශික්ෂාමලයන්. බලන්න පිළිතුර යම් කෙනෙක් සොරකම් කරන්නේ කියලා ඔබ දන්නවනේ යාළුවෝ කොච්චර විශ්වාසයක් ඇති වෙන්නේ. ඔබ ගමනක් යන්නේ කියන්නේ ඔබේ පර්ස් එක ඔබ ඔබට යන්න දෙන්න පුළුවන්. වියදමක් හරිනව නැහැ ඔබ මගේ විනාඩික කණිත දෙන්න පුළුවන්. ඔබ දන්නේ යම් කිසි වියදමක් කර ඉතුරු නම් සතියක් හදි ආවිහර නොකර ඒක තමයි දැනව ගන්න. දැන් සමහර කෙනෙකුට බඩුවක් දෙන්න බයයි. කියන්න දෙන්න බයයි. ඇයි? ඔබ ඇත්තටම බඩුව ගෙන ඉතුරු සරේ දෙන්නේ නැහැ. නමුත් වෙනසනේ ඒක හරියට විශ්වාසනීයත් මේ ගන්නව සිද්ධ වෙනවා නම් අපිට යාගෙන ලොකු විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. ඒ වගේ යාන්ත්‍ර කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා ඔබ දන්නවා. මොනම හේතුවක් නිසාවත් වරදක් සිදු වුණත් ඒ වරද නොසලකා ඉලකන කෙනෙක් බව ඔබ දන්නවා නම් බොරු කියන කෙනෙක් කියලා ඔබ දන්නවා නම් යාගෙන අත ඔබට කොච්චර ගෞරවයක් කියනවා. මෙයා මේ සඳහන් කරේ පංචශීලයේ ශික්ෂාපද දෙකක්. බලන්න පිළිතුරු මේ ශික්ෂාපද දෙකක් ආරක්ෂා කරාම කෙනෙක් ගැන අපිට මේ වගේ විශ්වාසයක් ඇති වෙනවා නම් ශික්ෂාපද පහම ආරක්ෂා කරද්දී කොයි ගෞරවයක් හටගන්නේ. ඒ බාහිර කෙනා වගේ හිතන්නේ ඔබ ගැන එහෙමයි. ඔබ ගැන ඔබේ දරුවන්, ඥාතීන්, අසල්වැසියන් ලොකු ගෞරවයක් ඇති වෙනවා මේ සීලය ආරක්ෂා කිරීමත් එක්ක. ඒ නිසා තමයි අපි කෙනෙක් ගැන අලුතෙන් කෙනෙක් ගැන අපි දැනගන්නකොට හඳුනා ගන්නකොට ඒ පුද්ගලයා වෙනත් ආශ්‍රය කරන අපේ යතුරුවෙක් කියන දන්නවා නම් අපි යාළුවගේ මෙයා ගැන අහනවා අලුතෙන් ආශ්‍රය කරන පුද්ගලයා ගැන. අපි අහන්නේ මොකද්ද? අපි අහන්නේ මෙයා පොරපුරු නැති කෙනෙක්ද කියලා නේ. ඔව් පොර තම බොරුව දෙක නැති කෙනෙක්ද කියලා අහන්නේ. මෙයා සතුන් මරණ කෙනෙක්ද කියලාවත් නැත්නම් මත්පැන් පානය කරන කෙනෙක්ද කියලා නෙමෙයි අපි ඉස්සෙල්ලා අහන්නේ. ඉස්සෙල්ලාම අහන්නේ ඇතුළු කෙනෙකුට කෙනෙක් පොරපුරු නැති කෙනෙක්ද කියලා. ඊට පස්සේ තමයි විවාහය වගේ තැනකදී තමයි සොරා සෝදුව නැති කෙනෙක් හොයන්නේ. ඔව්. ඒක දෙවනු හොයන්නේ නැත්නම් ආසන්නම ගුණංග දෙක තමයි මේ සොරකම සහ බොරුව කියන දෙකෙන් වැරදි සිටින්නේ. සොරන් සෝදුන්න කරගෙනම තවත් යන්නේ ගුණයක් ඒක. යා ප්‍රාණඝාතයෙන් වැරදි කාමසේවණයෙන් වැරදගෙනම තවත් යන්නේ ගුණේ. තවත් එන්නේ නැම බබලන කෙනෙක් වෙනවා. එයාගේ ජීවිතය නැස්සන වෙනවා සීලෙන්. අන්නේ සීලය තමයි පිළිතුරේ මේ ජීවිතය අපේ සමාජගත ජීවිතයේදී විශ්වාසනීයත් වෙනවා. විශේෂයෙන්ම තමන් ළඟින්ම ඇසුරු කරන අයගේ ගෞරවය විශ්වාසය ආදරේ දිනාගන්න කැමති නම් බුදුරජාණන් වහන්සේ නිතරම ආධාරණය කරන විශේෂයෙන් ආකංකේය සූත්‍රය යන සූත්‍රයෙන් දක්වනවා තමයි ඇසුරු කරන ඇගේ ගෞරවය විශ්වාසය තමයි ඇසුරු කරන තමන්ට කරන සැලකිලි වලට ආනිසංස ලබා ගැනීම මේ ආදී කැමති වෙනවා නම් කැපිතා සිල්වන්ත වෙන්න කියලා. ඒ නිසා මේ කාය වාචික සංවරය බුදු දහමේ ඉහළම සැගය කරලා තියෙනවා. ඒ වගේම සසර ජීවිතයේදී සුගතිය තීරණය කරන නැවත ඉවදෙනකොට අපේ උපත තීරණය කරන ප්‍රධාන සාධකයේ වෙන සිලන්තවා. නමුත් අපි බොහෝ විට හිතන්නේ ඉන්නේ අපේ උපත තීරණය කරන දානය කියලා නේද? සාංගික දානයක් දීලා තිබුණා කටින් අපි කමක් කරලා තිබුණා සුගතිගාමි වෙයි කියලා තමයි හිතන්නේ. නමුත් එතන ඊටත් වඩා ඉගෙන අනිසංස දායේ සිලන්ත භාරයේ කියන එක. ඒ සිලන්ත භාරයෙන් තමයි අපේ සුගතිය තීරණය කරන්නේ. දානයෙන්ම නෙවෙයි. දානයෙන් ලැබෙන ප්‍රතිඵල සුගන්ධික බාහිර භෞතික සම්පත්තික ලැබෙන්නේ. ඒ දාන අනිසංස විදියට හොඳ නිවසක් ලැබෙන්න පුළුවන්. හොඳ කැමකීම ලැබෙන්න පුළුවන්. ඇතැමිට වාහනයක් වුණත් ලැබෙන්න පුළුවන්. වාහනේ ඉස්සරහ සීටේ යන්නත් පුළුවන්. හැබැයි ඩ්‍රයිවිං සීටේ ගෙන යන්න බැහැ. පැසෙන්ජර් සීට් එකේ තමයි යන්නේ. සමහර ඔබ දැකලා තියෙන සතුටුම නේද ඉස්සරහ සීට් එක යනවා හැබැයි ඩ්‍රයිවිං සීට් එක නන්නේ. ඒ පහසුකම්ණික ලැබෙලා තියෙනවා. භෞතික සම්පන්නක ලැබෙලා තියෙනවා. එතනට තමන්ගේ කියලා සේවකයෙකුත් ලැබෙන පුළුවන්. නමුත් ඒ ටික ලැබෙනකොට තමන්ට සුගතියක් වෙලා තියෙනවා. අනේ නිසා පින්නතුනේ අපට සුගතිය ලබා ගැනීම සඳහා මේ ජීවිතය සාමකාමීව ගෞරවාන්විතව විශ්වසනීයත්වයෙන් ගත කරන්න මේ සිල්වන්ත භාරයේ කියන එක අතිශයින් වැදගත් වෙනවා. අපට එකපාර සියලුම වැරදි වලින් නිදහස් වෙන්න බෑ. නමුත් ටිකෙන් ටික හරි අපි පින්නතුනේ අපේ ළඟ තියෙන වැරදි අඩුපාඩු කරින් අපි දුර වෙනවා. බොරුව කියවෙනවා නම් ටිකෙන් ටික අඩු කර ගන්නවා අපි. මාත්‍රාව භාවිත කරනවා නම් ටිකෙන් ටිකෙන් දුර වෙන්නට ඕන. වැරදි කාම සේවනේ, සත්ව ඝාතනේ හැකිතාක් දුරට සම්පූර්ණයෙන් අපිට එක විට පහම බැරුණත් බුදුදහමේ මේ කිසිම කෙනෙක් බැහැර කරන්නේ නැහැ. ඒකට අවස්ථාව තියෙනවා මේව නිවැරදි කරගෙන ජීවිතේ ඉස්සර මට්ටමට එන්න. අනේ නිසා මේ සිල්වන්ත ජීවිතේ බුදුදහමේ ඉතාම ඉහළට සාගය කළා. කර්මීමේ සූත්‍රයට එනකොට කොහොමද? සිල්වන්ත භාවය කියන එක එක පාඩයකින් විස්තර කරනවා. මොකද පාඩේ? කර්මීමේ සූත්‍රයේ ඉහළම මට්ටමේ සීල විස්තර කරනවා මොකද්ද? නැතර පුරුද්දන් සමාහරේ තින්චී යේන විඤ්ඤෝ පරේ උපදෙයි. නුවණැති සත්පුරුෂයන් නිග්‍රහ කරන සුළු හෝ වනදක් නොකරින්නට එයා තමයි ජීවිතෙන් හික්මෙනවා. එතකොට සිල්පද ටික ඔක්කොම මේ වාක්‍යයට දාලා තියෙනවා. දැන් කර්මීමේ සූත්‍රයේ තියෙන ප්‍රාණඝාතය කරන්න එපා කියලා. සොරකම් කරන්න එපා කියලා. මත්යන් පානය කරන්න එපා කියලා. වැරදි කාම සේවනය කරන්න එපා කියලා තියෙනවා. ඒ කිසිම දෙයක් නෑ කියලා නාම තේසියන් ලක්ම එක්තරම තැනකින් ඔක්කොම අදලා තියෙනවා. මේක තමයි බුදුදහමේ කියන පරමාර්ථය. ඉතින් මෙතෙන්ට මේක පිළිතුරු ලේසි නැහැ. මේ ධර්ම මාර්ගය දැනගත්ත පමණ අපි ටිකෙන් ටික මේ ආධ්‍යාත්මික ගමනේ අපි ඉදිරියට යනවා. ඊළඟට සීලයෙන් වනලදී අපි භාවනා පැත්තට යොමු වෙනවා. මෙතෙන්ට පිළිතුරු ශාස්ත්‍ර වූ කුණිවාදී වූ උපදී සම්පත් ලබා දෙන අපට සුගතිය සහ උසස් තැන් වල ඉපදීම, භෞතික සම්පත් ලැබීම, රූප සම්පත්තිය, දිගාන්තික සම්පත් මේව පින්නතුන් උපදී සම්පත්. මේව අවශ්‍යයි. මේ බුදුදහම අගේ කර තියෙනවා. සමහර අය කියනවා අපි ඔය පින්කම් කරන්නේ නැහැ, පින්කම් කරාම සසර දික් වෙනවා නම කියලා. ඉතින් මේ මොන කල්පවල වැඩි පාටින් නැතුන. ඒ ගමන් මාර්ගයේ තමයි පැහැදිලිව පියවරෙන් පියවර යනවන ගමන් මාර්ගය. දිනක් බුදුරජාණන් වහන්සේගෙන් ආපු සුමනා කියන දේවිය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නේ? ස්වාමීන් දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න අර්ණාතුරකින් සමානයි. මොනවද? මේ දෙන්න ශ්‍රද්ධාවෙන් සමානයි. මේ දෙන්න සීලෙන් සමානයි. මේ දෙන්න ප්‍රඥාවෙන් සමානයි. ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ප්‍රඥාවෙන් මේ දෙන්න සමානයි. හැබැයි ඉහිකින් අසමානයි. මොකද්ද? ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දන් දෙන කෙනෙක්, එක්කෙනෙක් දන් නොදෙන කෙනෙක්. මේ සුමනා දේවිය අහනවා ස්වාමීනි, මේ දෙන්න මනුෂ්‍ය ලෝකයේදී ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ප්‍රඥාවෙන් සමාන වෙලා දන් දීම සහ නොදීම කියන කරුණකින් විතරක් අසමාන වෙච්ච මේ දෙන්න මනුෂ්‍ය ලෝකෙින් තුත වෙලා යම් කිසි දවසක දිවි ලෝකෙ ගියොත් මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා. බාහතුන් වහන්සේ සඳහන් කරන ඕසුමනා දේවි මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා දිව්‍යමය ආයුෂ, දිව්‍යමය වර්ණය, දිව්‍යමය සැපය, දිව්‍යමය බලය, දිව්‍යමය අධිපති භාවය කියන කරුණු වලින් ඔහු ඉදිරියෙන් ඉනවා කියලා. දන් නොදීපු කෙනාට ඒක ගේතරක් නැහැ කියලා. ඊළඟට අහන යම් කිසි දවසක මේ දෙන්නා දිව්‍ය ලෝකෙින් දුත වෙලා නැවත මනුස්ස ලෝකෙට ආවදී මනුස්ස ලෝකයේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ මා සඳහන් කරන්නේ ඕසුමනා දේවි මෙතන වෙනසක් තියෙනවා. අර දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා මිනිස්සේ මේ ආවිෂයේ වර්ණයේ සැපේ බලයේ අධිපති භාවයේ කියන කාරණාවේ වැඩි කියලා. ඊළඟ තහ මේ මිනිස් ලෝකයට ආපු දෙන්නා යම් දවසක පැවිදි වුණා දින් පැවිදි දවසේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා හොවා. බුදුරජාණන් වහන්සේ අනේ ඕසුමනා මේ දෙන්නේ වෙනසක් තියෙනවා මොකද වෙනස? අර දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා චීවර පින්නපාත සේනාසන ගිලම්පස් කියන මේ කර්තේපාසන ලැබෙනවා කියලා. දන් නොදීපු කෙනාට මේ සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඤ්ඤා මට්ටමේ ඉවර කරා යාමට අපහසු වෙනකොට අනේ නිසා මේ දානි වැඩගත් වෙනවා. ඊළඟ නැවත ප්‍රශ්නයක් තමයි සාමිනේ පැවිදෙන්නේ මේ දෙන්නා යම් දවසක නිවන් දැක්කොත් ආසවත්ේ ඥානයේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා හොබ. බුදුහාමි සඳහන් කරන සුමනා මේ දෙන්නාගේ අරහත් භාවයේදී ආසමකේ ඥානය වෙනසක් නැහැ. ඒ ඥානය වෙනසක් නැහැ බාහිර පහසුකම් ටික අවිඥා ආදී අනිත් කරුණ වල වෙනස තියෙනවා. නිමලින් වෙනසක් නැහැ කියලා. එතෙන්ට යනකම්ම මේ වෙනස සිද්ධ වෙනවා. අපේ පින්නතුනි ලක්ෂණය තමයි සසරේ කලාව මේ දේවල් අඩු වෙනකම් අපේ ජීවිත තුල තියෙනවා. නමුත් අපිට දුක නැද නෑ පිළිතුරේ. ඇයි ඒකට හේතුව අපේ ප්‍රඥාව දින කරවතින් අනතින් අනුපාඩු පන්සියලක්ම එක මොහොතෙන් යටපත් කරගන්න පුළුවන්. ඒකට ඉතාම පැහැදිලි මේ කාර්යයේ අදාළ සිද්ධියක් මුලක තමයි මේ කාර්ය ප්‍රශ්නය හුවේ. එක්තරා අවස්ථාවකදී පොසොරයි තුමාගේ මාලිගාවේ එක්තරා දේවියකට දරුවෙක් ලැබුණා. මේ දරුවා ලැබුණ දවසේම සේවකවට දරුවෙක් ලැබුණා පොදේ. මේ දෙන්නා එකම දවසේ ලැබෙච්ච නිසා රජතුමා තීරණය කළ මේ දෙන්නම රජමාලිගාවේ හදන්න. ඊට පස්සේ මේ දෙන්නාම කුඩා කාලේ ඉන්නකොට අවුරුදු 3-4 යනකොට පහ විතර යනකොට මේ දෙන්නා ජාතික ස්මරණකානේ පහළ වුණා. මුලින්ම අර රජතුමාගේ දරුවා පුතා නැදක් උඩ ඉන්නවා. එයාට ගියාත්ම භාවයේ සිද්ධියක් මතක් වුණා. ඔහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ පැවිදි වෙලා හිටියෙන්. ඒ පැවිදි හිටිය කාලේ මේ නැත්තා අර ශ්‍රද්ධාව සීලය ප්‍රඥාව දිනු කළා වගේම දානයක් හොඳට දිනු කළා පින්නපතේ ගිහිල්ලා අනිත් ආකාරයට දාන දෙලා ගන්න. අන්න ඒ නිසාම උඩ මේ පහසු ගන්න ගන්න ලැබිලා තියෙනවා. ඔහු කල්පනා කළා එදා ඔහුත් එක්ක පැවිදි කම් කරපු තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඔහු බැලුව දැනියා කොහෙද ඉන්නේ කියලා. බලනකොට දැක්ක මේ පැදුරේ මේ හිම ඉන්නේ අර සේවකාගේ නම මේ යන්න අනිත් පැදුරේ. එතකොට මම සඳහන් කරනවා සඳහන් කරන්න කලින් අර ඇතුළේ හිටිය නමෙන් ජාති සමඥානේ මහරුණ පෙරදිග ස්ථානය ගැන අත්දැකීම ලැබුණේ හිතට ආවා. ඔහු තේරුම් ගත්තා. එතකොට අර නැදේ හිටිය පහස්මා මාලි හිටිය රජකුමාරය සඳහන් කරන මිත්‍රය ඔබට මම එදා කිව්වනේ දන් දෙන්න කියලා. දන් දීම නිසා මට මේ අර පහස්මා ලැබුණා. ඔබට ඒ පහස්මා ටික අද ලැබෙන්නේ නැහැ කියලා කදි නදුර හිටියා. එතකොට අර ඇතුළේ කඩ මාලි හිටිය අහලා මොකද කියන්නේ? යාකින මිත්‍රය ආඩම්බර වෙන්නපා. ওই ඇඳේ තියෙන සතර මහා භූත රූප, ඇඳුලේ තියෙන සතර මහා භූත රූප කියන්නේ. ඇඳ නිර්මාණය වෙලා තියෙන පඨවි ආපෝ තේජ වායු වලින්, ඇඳුලේ තියෙන පඨවි ආපෝ තේජ වායු වලින් කියන්නේ. මෙන්න මේ හැපින තුනේ අපට අපේ කර්ම චක්‍රය, ධම්ම චක්‍රයෙන්, ප්‍රඥාවෙන් ජය ගන්න පුළුවන් ස්ථානය. එනිසා අද අපට කොයිතරම් අවස්ථාවක සංඥා මතක ජීවත් වුණත් අපේ ළඟම ඥාතීන් වියෝ වෙන කිටියත් අපට අධ්‍යාපන ආදී අංශවලින් ඉදිරියට ගෙන්නා අපේ බලාපොරොත්තු ඉලක්ක වලට යන්න බැරි වුණා. වෘත්ති මට්ටමේ අපේ බලාපොරොත්තු නැංගුණ අපිට යන්න බැරි වුණා. ඒ වගේම කණක් අපල වුණා. ඒ සියලුම දේවල් වලින් එන මානසික සංකාප සියල්ලක්ම එක මොහොතින් දුරු කරගන්න පුළුවන් දර්ශනය අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්නේ වෙන තත්ත්වයක් මත ඒකාන්තකින් අපි මේ ලෞකික කුසලයේ තුල අපි කොහොසත් වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව අපි හතර දෙකලාවෝ මේ සාස්ත්‍රවෝ පුණ්‍යභාගියෝ කර්ම අද ජීවිතේ අපට හේතු වෙනා තියෙන වගේම අද දින අප කරන මේ ක්‍රියාවන් මරණින් මතු ජීවිතේ විතරක් නෙවෙයි මේ ආත්ම භාවයේදී අපට නිරෝගී බව ලබන්න, දිගාන්තික සම්පත් ලබන්න, කල්‍යාණ මිත්‍රාශ්‍රය ලබන්න අපට උපකාරවත් වෙනවා. විශේෂයෙන්ම අපට මේ ජීවිතේ ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් තමයි, එනේ ප්‍රබල ලක්ෂණයක් තමයි, ආනිසංසයක් තමයි අපට ධර්මය අහන්නට, ධර්මයේ පිළිපදිනට ලැබෙන විවේකය. අපතරන් රැකිරක්ෂාවට සමගාමීවම අපට මේ කුසලයක් දිනු කරන්නට සුදුසු වාතාවරණයක් සකස් වෙල තිබීම තමයි අපේ ජීවිතේ ලබල තියෙන ලොකුම භාගය. අපේ මේ ජීවිතේ ලැබුණු භාග්‍ය සම්පන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් කල්‍යාණ මිත්‍රාශ්‍රය සඳහා මේ ලැබීම, අනිත් එක තමයි ඒ සද්ධාම ප්‍රතිනාමය අපට ලැබෙනකොට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමේ වඩා පිටාවක්. ඔව්, අධ්‍යාපනයේ ආර්ථික ආදී පහසුකම් ටික සකස් වෙල තිබීම මේ දෙකම ලැබෙන පිළිතුරේ නිකන් නෙවෙයි. මෙන්න මේ ශාස්ත්‍රවෝ පුණ්‍යභාගියෝ උපදී සම්පත් ලබා දෙන මේ කර්ම නිසා, දාන සීල භාවනා කිරීමේ කර්ම නිසා. අනිත් ඒ තමයි භාවනාවේදී විශේෂයෙන්ම භාවනා කර්මස්ථාන 40ක්, සමත කමඨාන 40ක් මේ ලෞකික සම්මාදිකය තුළ ඉඳන් අපිට බලන්න පුළුවන්. දස කසින, දස ආසුර, දස අනුස්සති, සතර ආරෝපණ, සතර බ්‍රහ්ම විහරණ, ආහාරේ පටිකුල මනසිකාරයේ, ධර්ම මනසිකාරයේ කියලා මේ වගේ කමඨාන 40ක් ධර්මය තුළ දක්වනවා. මේ වගේ දෙතුනි දෙන්න නම් සුඛ වින්නන ළමනට අපේ කුසලයේ ස්මතු කරගන්නට ඒ විතරක් නෙවෙයි විශේෂ දෙයක් තමයි අතීත කර්ම විපාක විදියට අපට ලැබෙන අකුසල විපාක තියෙනවා නම් ඒවත් සැලකියුතු ප්‍රමාණයක් යටපත් කරගන්නට මේ ලෞකික කුසලය අපට හේතු වෙනවා. විශේෂයෙන් භාවනාව. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම වේනාම සූත්‍රය, මෙත්තා කේතුනි සූත්‍රය, අචලං සංඝත සූත්‍රය මේ අපි දේශනාවල විශේෂයෙන්ම අවධාරණය කළ තියෙනවා. මෛත්‍රී භාවනාව කොයිතරම් ආනිසංසදායිද කියලා. පින්තුනේ මෙත්තා කේතුනි සූත්‍රය දැක්වෙනවා. ලෞකික වශයෙන් සිද්ධ කරන සියලු දාන ආදී දෙන්දහමල ආනිසංස සියල්ලම එක පැත්තකට දැම්මත් මෛත්‍රී භාවනාවෙන් දාසයෙන් පංගුවත් කරන්නත් වටින්නේ නැහැ. මේක සරල දෙයක් නෙවෙයි පින්තුනේ. එක මොහොතක් සියලු සත්ත්වෝ සෝපත්ත්වවා සෝපත්ත්වවා සෝපත්ත්වවා කියලා ඒ වඩන මෙත් සහගත සිටිවිල්ල ඉතාම ප්‍රබල කුසලයක් වඩපත් වෙනවා. අන්නේ කුසලයෙන් අපට විශේෂයෙන්ම අකුසල කර්ම යටපත් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ජීවිතේ හැකිතාක් දුරට පින්නතුනේ ඔබට කැමති භාවනා පුහුණු කරන්න සමස්තරි කර්මස්ථාන වලින් ඔබේ මන අපයනුව බුදුගුණ භාවනා වෙන පුළුවන්, ධාතු මනසකාරය වෙන්න පුළුවන්, ආහාරය පටේ කුල මනසකාරය වෙන්න පුළුවන්, ධර්මානුසතිය වෙන්න පුළුවන්, කායගත සතිය වෙන්න පුළුවන්, මරණාසතිය වෙන්න පුළුවන්, ආනාපානසතිය වෙන්න පුළුවන්. මේ කමඨහනක් තෝරගෙන ඔබ ඔබේ හිත නිසිලලා තියෙන සිත එක අරමුණකට ගන්න උත්සාහ කරන්න. එක කුසල අරමුණක බොහෝ වේලා අඳවා ගන්න උත්සාහ කරන්න. යතර විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව දිනු කරන්න. මේක තමන්ගේ ජීවිතයේ තමන් බලාපොරොත්තු වන යහපත් ඉලක්ක මේ ජීවිත කාර්ය තුළ වේගවත් ළඟා කරගන්නට ඒ තමන් බලාපොරොත්තු වන සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරගන්නට ඊට අදාළ වූ සම්බාධක වලින් මගහරින්නට ඒ වගේම දුර වෙනටත් ප්‍රබල කුසලයන් වඩපත් වෙනවා මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආසංස. මේක අඛණ්ඩව කරන්න පිළිතුරුයි. දිනකට විනාඩි 5කින් පටන් ගන්න. විනාඩි 10, 15, 20, පැය භාගයේ විනාඩි 40 පැය මේ වගේ ටිකෙන් එක කාලය වැඩි කරන්න. මෙන්න මේ විදිහට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අප සංසාර චක්‍රය තුල ඉඳගෙන සංසාරගත ජීවිතයේ සුවපත් වන්නට සුගතිගාමි වෙන්නට අපට වඩන්න පුළුවන් මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් උන්වහන්සේ අවබෝධ කරගත්ත සර්වඥානෙ ලෝකවිදු ඥානෙ අවබෝධ කරගත්තා. සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක, කාම රූප අරූප කියන ලෝක මේ විවිධ ආකාරයෙන් දැක්කන ලෝක විග්‍රහ තුළ ලෝකේ ක්‍රියාත්මක වන ආකාරයේ කර්ම චක්‍රය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඥානසිර තිබුණා. අනේ අවබෝධයේ සමාහසේ දැක්කා එක එක භාගයන් වල සත්‍ය නිබදෙනේ මොන කර්ම කළද? එදී ප්‍රබල වශයෙන් බලමාන මොන කර්මද? මොන කර්ම වලදී ආත්ම භාවයෙන් චුත වෙන්නේ? මේ ආදී පිළිබඳව ඉතාම පිරිසිදු පැහැදිලි අවබෝධයක් බුදුරජාණන් වහන්සේ ලැබුණා. කර්ම વિશે අචින්තනීය විෂය, ඒ අචින්තනීය විෂය පිරිසිදු දැනගත බුදුරජාණන් වහන්සේ. කර්ම පිළිබඳව මේ පිරිසිදු අවබෝධය පින්නතනේ සැලොත් ස්වාමීන් වහන්සේ අතුරුණේ ස්වාමීන් වහන්සේටත් ඒක නම් ලැබුණේ නැහැ. ඒක බුදුහාමරණේ විස්තරක් විශේෂ වෙන විශේෂ ගෝචරණයක්. ඉතින් අන්නේ අවබෝධයේ සහිතමයි උන්වහන්සේ අප කෙරේ මේ කර්ම ඉදිරිපත් කළේ. අන්නේ ඉදිරිපත් කරපු කර්ම වලින් විශේෂයෙන්ම වේනාම සූත්‍රය යන කර්ම ටික ඉතාම වැදගත්. ඉතාම මල්ලා මට්ටමින් තිරිසංගත සතුට දානයක් දීමේ නම් ආර්ය ශ්‍රාවකයෙකුට දානයක් දීම දක්වා රහතන් වහන්සේ, පසේබුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා දාන දෙන ආකාරය, එහි ආනිසංස, ඊළඟට සාමික දාන ආනිසංස, ඒ දානෙට වඩා සාමාන්‍ය දානට වඩා සංඝාවාස දාන, ආවාස දාන කියන ආනිසංස, ඊටත් වඩා බුද්ධ ධර්ම සංගයෙන් දෙවන් සරණ යාම ආනිසංස, ඊටත් වඩා පංචශීල රැකීම ආනිසංස මොහොම දක්වල පිනතරේ අවසාන භාගය වෙන දක්වනවා. මෙත්තා කියතෝමති ය දක්වනවා. සුවදහමන වේලාවක්, මනකින් සුවදහමන වේලාවක් ගැන ඉතාම ස්වල්ප මොහොතක් හෝ යම් කිසි කෙනෙක් සම්මේ සත්තා භාවද සුගතනා කියලා සිර සන්තෝ සෝපන්තේත්වා කියන මෙත්සිත වඩනවා නම් ඒ ආනිසංස වැඩි කියලා. එතකොට ලෞකික මට්ටමේදී ඉහළම කුසලයේ විදියට බුදුදහමෙන් දැක්වෙන්නේ මෙත්තා චේතෝමති සූත්‍රයේ මෛත්‍රී මහානම. ඉන්න දෙනින් කාලයක් කරන්න තමන්ට හොඳටම පැහැදිලිවම මේ ආනිසංස දැක ගන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු යහපත් ප්‍රාර්ථනා රැස මේ ජීවිත කාලෙම ඔබට ලඟා කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ ගතකන ජීවිතයේ දෙන කරදර සම්බාධක සැලකිත ප්‍රමාණය අඩු කර ගන්නට මේ උතුම් කුසලයේ ඔබට විකදම වේදිනිය වශයෙන්ම ආනිසංස ගෙන දෙනවා. හැබැයි මෙතන දුරු කරන්න බැරි දුක් සමුදායක් තියෙනවා. ඒක තමයි වේලාම් සූත්‍රයේ අවසාන කාර්ය දේශනා කරේ මොකන්ද? යම් කෙනෙක් අසුරු සනන් ගන්න මොහොතක් අනිත්‍ය සංඥා වඩනවා නම් අර සියලුම කුසල් අභිවාද කියලා මේ කර්ම චක්‍රයේ සම්පූර්ණයෙන්ම ඔව් ඉක්මවලා ඔහු ධර්ම චක්‍රයෙන් ලෝකේ ගෑනන මට්ටමට එනවා. අනිත්‍ය සංඥාව සීකරණය කර එක මොහොත තුළ අපි මේ පංච උපාදස්කන්ධයෙන් දුර වෙලා අපට එන කායික මානසික සියලු දුක් පීඩා එක මොහොතකදී ඉක්මවන පුළුවන් මාර්ගයක් බුදුහාමරණ දේශනා කරනවා. අන්නේ මාර්ගයෙන් තමයි දැන් පටන් ගන්න උපත්ුනේ. ළඟම ඥාති 6 දෙනෙක් වියෝරේණෙන් ඇතුළේ මහා දුක් සමුදායෙන් පටන් ගන්නවා නිදහස්නේ මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා. එකම පුතාගේ වියෝරේණ දුකට පත් කරන් හිටිය නිසා ගෞතමිය ඒ දුක නිදහස්නේ මේ ධර්ම මාර්ගයෙන්. ඔබ දන්නව බන්දුර මල්ලිකාව ඇගේ දරුවන් 30 දෙනා ඇටි හිටිය සාන්පුරසයාත් බන්දුර සේනන්තයාත් කියන මේ 33 දෙනාම එකම දවසේදී ජීවිතක්ෂයට පත් වෙන නැති වෙච්ච ඒ ප්‍රිය විප්‍රෝග දුකේ ප්‍රති මහා සංතාපේ නිදහස්ුනේ මෙන්න මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා. එතකොට ලෞකික මට්ටමේ පිළිපෙන්නතනේ අපට අපේ ජීවිතයේ කුසලිය දිනු කරගන්න ආකාරයෙන් සම්මා දිට්ඨිය දිනු කරගන්න ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඇසින් අපට ලෝකේ දකින්නට බුදුහාමුදුරුවෝ අලුත් ඇසක් අපට ලබා දෙනවා. අපි කොයිතරම් වාසනාවන්තද කියනතුල මේ නිවන සැනසෙන මාර්ගය දන්නේ නැති අය තමයි ඊටාම සුළු දේවල්වලින් සතුට ලබන මහන්සියි. ඇතැම්නි විනෝද දවසක් නිමාරු දවසක් ලැබුණොත් ඈත ප්‍රදේශ ගැන සතුට වෙන්නේ බඩමුළු ටිකක් වැඳගෙන වාහනයක කෑම බීම ටිකක් අරගෙන වාහන විදන් කරන් දුර ප්‍රදේශ යනවා. දැන් විදේශ රටවල සමහර අය වාහනේ පිටිපස්සේ බෝට්ටු උකුත් බැඳගෙන බයිසිකල් තියුත් ගැට ගහගෙන දුර ප්‍රදේශවල යන දවස් ගණන් ගත කරනවා. ලොකෝ වෙනමක් කළා ඈත ප්‍රදේශයක ගිහිල්ලා ජලාශයක බෝට්ටුවෙන් ගිහිල්ලා මාළු ටිකක් එහෙම අල්ලලා සතුට වෙන එකක් තියෙනවා. අපි පින්නතුනි කොයිතරම් වාසනාවන්තද කිසිම වේදනාවක් නොකර අපේ ගෙදර අපේම කාමරින්දගෙන අපේම ගෙරත්තේ සක්මන් භාවනා කරමින් නැත්නම් අපේම පූජනීය උතුමන්ට දානය දීලා අපි නිමාඩු දවස කොච්චර අපි වියකින් ගත කරනවද? අර දුර බැහැර ගිහිල්ලා සතුට ලබන අය විවේකයක් ලබන්න කියන්නේ ඈත ගිහිල්ලා ඇවිල්ලා අන්තිමට ඒ කියපු මහන්සිය විවේකයක් ගත කරන්න ඊට වඩා දවස් ගණන් ගත කරන්න වෙනවා. සල්ලි තීරණ කරගෙන ගිහින් ඒ ගමන් යාම නරකයි කියන එක නෙමෙයි කියන්නේ. කෙනෙක් නොදෙකු දෙයක් දකින්න ඥාති ගෙදර කියන්නේ ඈතකට ගියාට කමන්නේ. නමුත් පින්තුනේ සතුට විඳින කියලා නම් සැප විඳින කියලා නම් ඈත ගියාට තේරුම්න්නේ. ඈත යන්න යන මොකද වෙන්නේ? ඔය ඈත යන්න යන තමන්ගේ කිසර ලොකු බරක් ගෙදර දැන් ඈතයි එන්න අනිත් පැත්ත හැරෙනකොට දුර ප්‍රමාණය වැඩි. කොච්චර ඈත ගියත් තමන් දන්නව සැනසීම තියෙන ගෙදර ගත්ත රාම පස්සේ කියලා. ඈතට යන්න යන සැතපුමා ඈත වෙන්න සතුට වෙනවා. අනිත් පැත්තෙන් ගෙදර මතක් වෙන දුක් වෙනවා. මේ පැත්තෙන් හැරෙනකොට ආයි සතුට තියෙන්නේ ගෙදරට ලං වෙනකොට. එහෙනම් සතුට දෙන්න දින කොහෙද? ගෙදරමයි නේද? අපි හිතන්නේ ඈත දුර බහිර ප්‍රදේශවල සතුට තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම අපිට පොළු පුරුදු පරිසරයේ තමයි සතුට තියෙන්නේ. හැබැයි බුදුහමී ඊටත් වැඩි විදිහට ගිහිල්ලා ලෝකෝත්තර සමාධිය ළඟට තමන් කොතන හිටියත් නිවස කරගන්න තමන්ගේම වාසස්ථානය කරගන්න පුළුවන් මට්ටමක ධර්මයේ තුනේ දේශනා කරලා තියෙනවා. ඒකෝට අපිට කොතන හිටියත් අපිට ගෙදර කරගන්න පුළුවන්. අපි ධර්මයක් එක්ක ඉන්නවා නම් ධර්මයේ කැඩපතක් කරගෙන ඉන්නවා නම් ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්නවා නම් අපිට හැනයිච්ච ආදර වෙන්නේ නැහැ. අපි කොතන හිටියත් අපිට නිවන් මඟ බහවන මධ්‍යස්ථානය සක්ම මළුවක් බහවන ආසනයක් කරගන්න පුළුවන්. අන්නේ මාර්ගය බුදුදහමට අපට දේශනා කළේ. ඉතින් පින්නදින අපි මේ මූලික කර්මවල සඳහන් කළේ සම්මා දිට්ඨියේ මූලික පියවර. ඒ මූලික පියවරේ ආනිසංස විදියට මේ ජීවිත කාලය අපට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, අධ්‍යාපනයේ ආර්ථික ආධිකරණවල සාර්ථකත්වය, කල්‍යාණ මිත්‍රාශ්‍රය, විවේකය මේ වගේ කාරණාත් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ නවක සම්මාදීත්‍ය තුලින්ගෙන කරන දාන ආදී පොණ ධර්ම වල අනිසංස විදියට සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. මේ පින්කම් කරලා ශ්‍රද්ධාව සීලයන් ගුණාංග දිනු කරගෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ඊළඟ උපත තීරණය කරන්න පුළුවන් කලින් නැවත තම මනුෂ්‍ය ලෝකෙට දෙන්නේ දිව්‍ය ලෝකෙට දාන්නේ බ්‍රහ්ම ලෝකෙට දාන්නේ කියලා තමන්ට කලින් තීරණය කරන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකෙට එනවා නම් යා කොයි කටේ ඉපදෙන්නේ කියන එකත් කලින් තීරණය කරන්න පුළුවන්. කොයි කුලයේ උපදින්නේ කියන එකත් කලින් තීරණය කරන්න පුළුවන් කියලා. මෙයාගේ මේ කුසලයේ ප්‍රබලත්වය නිසාම ඔහුට තම උපදින තැන පිළිබඳව කලින් තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ ලෞකික කුසලයේ ඉහළම දිනු කරපු උත්තරමේ තමයි ලෝකයේ පහළ වෙන බෝධිසත්වරයෙක් කියලා කියන්නේ. ඒ නිසා තමයි බෝධිසත්වයන් වහන්සේට කාලයේ දීපේ දේශයේ කුලේ මම කියන මේ පස්මහා ගැනම බලලා ඊට කැමති තැනකට උපදින අවස්ථාව තියෙනවා. ඉපදෙන කාලය දන්නවා, ඉපදෙන රට දන්නවා, ඉපදෙන ප්‍රදේශය දන්නවා, මව දන්නවා. කුලිය පවා තමයි තියෙන කරන්නේ. ඒ කාලවලම සමාජ සම්මත විදියට ඉගෙන ගෞරව ලබන කුලයක් තමන්ට කලින් තීරණය කරන්න පුළුවන්. හිතලා කියන්න පුළුවන් මේ පින්කම ලක්ෂණ විදියට. දැන් සමහර අය කියනවානේ අපි පින්කම් කරාට මනාව හිතන්නේ නැහැ කියලා. ප්‍රාර්ථනා කරන්නේ හොඳ නැහැ නම් කියලානේ. නම් පින්ද බුදුහාම එහෙම කියලා නැහැ. ඒ පින්කම් කරන ගමන් අපි දෙහිමි ප්‍රාර්ථනා තිබට වරදක් නැහැ. බෝසත් චරිත පුරාම මේ ප්‍රාර්ථනා තිබිට තියෙනවා. අසෝමන ශ්‍රාවකයන්ගේ චරිතවල මේ ලක්ෂණ තිබිලා තියෙනවා. ඒ ප්‍රාර්ථනා සහිතව මේ සංසාරික ගමනේදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරදී. ඒව දැරීමේ කියන උදාහරණයක් කියන්නේ. හැබැයි ඒ මාසුකල් වලකවත් ධර්මයේ ගැඹුරු කාරණා තමයි ලැබුණොත් මේ ජීවිත කාලය තුළ තමයි ජීවිතය ඉලමට්ටමට ඉද දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අර වගේ ප්‍රාර්ථනා කුසලයන් තුළින් ඉඳගෙන කරාට වරදක් කියන එක බුදුදහම තුළින් සඳහන් කරන්නේ නැහැ. විශේෂයෙන්ම සංඛාර උපත් කියන සූත්‍රය බලන්න. ඔබට ඉතාම පැහැදිලි වෙයි මෙහි ආනිසංස කොයිතන දුරට ලැබෙනවාද කියන කාරණේ. ඒතකොට දැන් මෙයාට සඳහන් කළේ ලෞකික සම්මාදිතිය තුළ ඉඳගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න ආකාරය. නමුත් මේ ලෞකික සම්මාදිතිය තුළ ඉඳගෙන අපි පුණ්‍යාවි සංකල්පෙද කරන්නේ. නැත්නම් කාම ලෝක රූප ලෝකේ ඉපදෙන්න පුළුවන් කුසල කර්ම සිදු කරන්නේ. නැත්නම් ආනන්දජාති සංකල්ප සිදු කරන්නේ. ඒ කියන්නේ අරෝමාචර ඥාන ලබා ගන්න අරෝමාචර ලෝකෙ ඉපදෙන මැටි මේ කුසල සිදු කරගත්තත් අපි තාමත් ඉන්නේ සංසාර චක්‍රය තුලමයි. ඇයි ඒක හේතුව? මේ සංස්කාරත් සිදු කරන්නේ අවිද්‍යා පත්‍යා සංඛාර. අපුඤ්ඤාවි සංඛාර කරත්, පුඤ්ඤාවි සංඛාර කරත්, අනිඤ්ඤාවි සංඛාර කරත් අපි තාම ඉන්නේ මේ සංසාර චක්‍රයේ. ඇයි තාමත් අපි අවිද්‍යා මට්ටමේ ඉන්නේ? බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච මේ සමයට අපේ ජීවිතයේ ප්‍රධානම කාර්යම හරි වෙන්න ඕන සංසාර චක්‍රය තුළ සාර්ථක වෙන එක විතරක් නෙවෙයි මේ සංසාර චක්‍රයෙන් නික්මෙන පරිසෝධනාමය ධර්මඟ තේරුම් ගැනීම අපේ ජීවිතයේ ප්‍රබලම කාර්යභාරයක් වෙන්න ඕන. අද ලෝකයේ බොහෝ දෙනා පින්නතුණී ප්‍රඥාවේ ඉගෙනම තැන කියන්නට උත්සාහ කළේ. ඔබ දන්නවා මීට අවුරුදු 60කට 70කට කලින් කෙනෙකුගේ ජීවිතයේ ලොකුම ප්‍රාර්ථනාව වුණේ අධ්‍යාපන ගමන කෙනෙක් බලාපොරොත්තු වුණේ ගුරුවරයෙක් වෙන්න. අවුරුදු 60කට 70කට කලින් අවුරුදු 50කට 60කට කලින් කෙනෙක්ගේ සීනියර් වුණේ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න. ඊට අවුරුදු 30කට 40කට කලින් ඉඳලා 20කට විතර කලින් ඉඳන් බලාපොරොත්තු වුණේ විද්‍යාඥයෙක් වෙන්න. මෙයාගේ බලාපොරොත්තු වලින් ඇවිල්ලා පින්නතුනේ අද බලාපොරොත්තු මොකද? අද අධ්‍යාපන ඉදිරියට ගිහිල්ලා ડોක්ටරේට් එකක් ගන්න විතරක් නෙවෙයි අද බලාපොරොත්තු වෙන්නේ අද මේ ඉන්නේ ආධ්‍යාත්මික ලෝකයක ආධ්‍යාත්මික සියවස අදක් මේ ඉන්නේ. මෙන්න මේ ආධ්‍යාත්මික සියවසේදී අද කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ එයා ලැබු අධ්‍යාපනයේ එයා ලැබු රැකියාව විතරක් නෙවෙයි. අද කෙනෙකුගේ දක්ෂතාවය බලන්නේ යම් කොයිතරම් දුරට ප්‍රඥාව දියුණු කරපු කෙනෙක්ද කියලා. අදම වයසකදී ප්‍රඥාවේ ඉහළම මට්ටම ස්පර්ශ කරන මට්ටමට ඔහු කොතෙක් දුරට එන දක්ෂද කියන කාරණේ. පසුගිය මාසතර 40-50 තිස්සේ බටහිර වෛද්‍යවරු විශේෂයෙන් මනෝ වෛද්‍යවරු කවුන්සලර්ස්ලා සයිකියාට්‍රික්ස්ලා සයිකොලොජිස්ට්ලා මේගොල්ලන් එකතු වෙලා විවිධ විදිහ සාකච්ඡා කළා. ඔවුන් තීරණය කළා කෙනෙකුගේ ජීවිතයේ ඉහළම ප්‍රාර්ථනා කියන බලාපොරොත්තුව මොකද කියලා. විශේෂයෙන්ම ඒබ්‍රහම් මාස්ලෝ වැනි මනෝ විද්‍යාඥයන් අනාවරණය කළා කෙනෙකුගේ ජීවිතයේ ඉහළම අභිලාෂය ඉහළම ගෝල් එක ඉලක්කය තමයි self actualization කියන එක. ආත්ම සාක්ෂාත්කරණය කියන එක. නැත්නම් ඔවුන් විශ්වාස කළා self fulfillment කියන එක. ආත්ම පරිපූර්ණය කියන එක. නැත්නම් ආත්ම අවබෝධය කියන එක. self realization කියන එක. මෙන්න මේ self realization, self fulfillment, self actualization මෙන්න මේ තුන තමයි අද ලෝකයේ ඉහළම බුද්ධිමතුන්ගේ ඉහළම බලාපොරොත්තු වර්ණ තියෙන. අද බලාපොරොත්තු වෛද්‍යවරයෙක්වත්, ඉංජිනේරුවෙක්වත්, සයන්ටිස්ට් කෙනෙක් වෙන එකවත් ડોක්ටරේට් එකක් ගන්නවටත් වඩා අද බලාපොරොත්තු වෙලා තියෙන මෙන්න මෙතන කතා වෙන කොහොමද කියන එක. මේ පිළිවළව තරගයක් තමයි අද ලෝකයේ තියෙන. මෙන්න මේ තැන සාක්ෂාත් කිරීමට ඕන් පෙළඹලා තියෙන නිකන් නෙවෙයි. මේ හැම දිනෙකම ප්‍රසිද්ධී හෝ අප්‍රකටව බුදුදහම කියවනවා, බුදුදහම ගැන පරීක්ෂණ කරනවා. අනේ එතනින් තමයි මේ කරුණ බොහොම අල්ලගෙන තියෙන්නේ. කොහොමද ආත්ම අවබෝධය ලබන්නේ? කොහොමද ආත්ම පරිපූර්ණත්වයට යන්නේ? කොහොමද ආත්ම සංසාරකරණය කරන්නේ කියන කරුණ වලට ළඟා වෙන්න බැරි ඕන උත්සාහ කරනවා. පිනතුන ඕන වසර ඇතැම් විට 100ක අසන කාලයක් දශක ගානක් මේ පරේෂණ කරත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අහල් පාත් වෙන තෝර පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ආත්ම අවබෝධය අප කවුද කියන එක, තමන් කවුද කියන එක අවබෝධ කරගන්න යන මාර්ගයේදී ඔවුන් තාම බුදුරජාණන් වහන්සේගේ ධර්මන ආසන්නවත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි බුද්ධිමත් කෙනෙක් විශේෂයෙන්ම බුද්ධිය යමක් තීරු ගන්නවා නම් මොකද කියලා. මේක තමයි පොලිස් එඩියුකේෂන් එක බෞද්ධ අධ්‍යාපනයේ. මොකද බෞද්ධ අධ්‍යාපනයේ කියන්නේ යම් කිසි කෙනෙක් තමන්ගේ විශේෂම ඥාණයෙන් යමක් තීරු ගන්නවා නම් ඒ තීරු ගන්න තැන ඉහළම දේ තමයි මොකද පංච උපාදානස්කන්ධය තීරු ගැනීම. නැත්තම් නාම රූප විඥාන තීරු ගැනීම. නැත්තම් ආයතන 12 ධාතු 18 නැත්තම් පරිසම්පාද තීරු ගැනීම. ඒ විතරක් නෙවෙයි ආත්ම පරිපූර්ණය. ඊළඟට මෙනවා නම් බඩමුට රැස් කරනවද උපාසනෙ රැස් කරනවද කීර්ති ලබා ගන්නවද කියන ලෝකයේදී කෙනෙක්ගේ ධනෙ විදියට සන්තුෂ්ටි පරමන්දනම් යථාලාභ යථාමල යථා සත්‍ති සන්තුෂ්ඨිතා තමන්ට ලැබෙච්ච දේෙන් තමන්ට තියෙන බලයෙන් ශක්තියෙන් සෑහෙන ප්‍රමාණයක් වීම තමයි ආත්ම පරිපූර්ණය කියලා බුදුහාමෙන් දක්වන්නේ. ඊට පස්සේ ආත්ම සාක්ෂාත්කරණය කෙනෙකුට ඉහළටම ළඟා වෙන්න පුළුවන් මට්ටම බුදුහාමරෝ සඳහන් කරනවා. යම් කිසි කෙනෙකුට තමන්ගේ විශේෂම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් දිනු කරන් තියෙනවා නම් ඒ දිනු කල යුතු දිනු කල හැකි වටිනාම දේ මොකද්ද? ඒ තමයි සමත විදර්ශනා දෙක. දවසට තමන් ගත කරන කාලයෙන් කොයිතරම් කාලයක් නම් තමන්ට සමත භාවනාවටත් විදර්ශනා භාවනාවටත් යොමු කරන්නට තමන්ට පුළුවන්කම තියෙනවා කියන කාරණේ. මේක තමයි බුද්ධ IQ එක. ඉන්ටෙලිජන්ට් ක්වෝෂන් කියන එක. නැත්නම් මේක තමයි බුද්ධ EQ එක. emotional intelligence කියන එක සංවේදන බුද්ධිය කියන එක. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ ඔහු ලබපු උපාධි ප්‍රමාණයවත් ඔහු ලබපු භාෂා ඥානයවත් ඔහු මානසික රූපේන ධනයවත් ඔහු ලෝකයේ කියනෙන්නේ කීර්තිය දිනාගෙන ඉන්නවාද කියන කාරණාවක් නෙවෙයි. අවසාන වශයෙන් කෙනෙක්ගේ සාර්ථකත්වය කියන්නේ කොච්චර සතුටින් ඉන්නවාද කොච්චර දුකෙන් නිදහස් වෙලාද කියන කාරණේ තීරණය කරන ප්‍රධානම සාධකය වන්පත් වෙන්නේ මොකද්ද? ඒ තමයි සමත භාවනාවට විදර්ශනා භාවනාවට තමා දවසේ කොයිතරම් කාලයක් ගත කරන්න මනස පුරුදු පුහුණු කරගෙන තියෙනවාද කියන කාරණේ. මේක තමයි පිළිතුර අවසාන වශයෙන් අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. කීර්තිසෝපෝපන සූත්‍රයෙන් දැක්වෙනවා කොහොමද බුද්ධිමත් කෙනා මේ අසකන්න ආසාදී ආයතන වලට අරමුණු වෙනකොට ඔහු සතර මන්හන්ගේ ඉන්න විඥානේ නැමැති නගරහිමියාට පණිවිඩය දීලා ආපු මගින්ම යන විදියට දුකෙන් නිදහස් වෙන විදියට කොහොමද දැක්මක් ඇති කරගන්නේ කියන විග්‍රහය පැහැදිලි කරනවා. ඒ අරමුණු ගේන කෙනා සමත විදර්ශනානිති දූත යුවල විසින් නම් දෝත්‍යයන් දෙදෙනා විසින් නම් මේ පණිවිඩය ගේන්නේ යනල නගර මැද ඉන්න විඥානෙට දුන්නා නම් අන්න ඒ කෙනා තමයි දිත්තේ දිත්තමත් සම්මතේ ඉන්නේ. ඇසර දැකපු දේ කණින් මහානට පුළුවන් අතින් අල්ලන්න පුළුවන් කියන අනිත් ආයතන ගැට ගැහුවොත් අපි අසමයි. අපි ෆේල්. ඒ කියන්නේ අපි සතිපට්ඨාය තුළ හිටියේ නැහැ කියන එක. අපි සතිපට්ඨානය තුළ සමත විදර්ශනා තුළ ඉන්නවාද කියන එක තීරණය වන්නේ දුක නිදහස් වෙනවාද කියන එක තීරණය වන්නේ මෙන්න මේ දුක නිදහස් වෙන කියන කාරණය මත. ඇත්තට අරමුණ විඥානය තුළට එනකොට ඒක දික්කේ දික්කමත්නම් වෙන්න නම් සුතේ සුතමත්නම් වෙන්න නම් මුතේ මුතමත්නම් වෙන්න නම් විඥාතේ විඥාතමත්නම් වෙන්නට නම් අපි උපරිම ලෙස සතිපට්ඨානය තුළ නැමැති ගෝචර භූමිය ඉඳගෙන සමත විදර්ශනා නැමැති මේ කරුණ දෙක උපරිම ලෙස වඩන්නට ඕන. අන්නේ වඩන ගමනේදී අපට අධ්‍යාපනය බෞද්ධ අධ්‍යාපනය ඉගෙනම පරමාර්ථ විදිහට සලකන්නේ මොකද්ද? මේ අපේ ජීවිතයේ යකින් දිවෙන යථාර්ථය පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීම පිළිබඳව තියෙන අවබෝධය. මේක තමයි බුද්ධ එඩියුකේෂන් එක. මේක තමයි බුද්ධ නීතිය කියන්නේ ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක කියන්නේ. අපි ලකුණු 100 ගත්තත් 200 ගත්තත් 400 ගත්තත් අපි දක්ෂ එක් වෙන්නේ දුක නිදහස් වෙන බෑ. අපි දුක නිදහස් වීම කියන එක තේරණය වන්නේ අපේ ජීවිතයේ යටින් දෙවෙන යථාර්ථය මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ යථාර්ථය තේරුම් ගත් පමණටයි මේක තමයි බෞද්ධ අධ්‍යාපනයේ පරමාර්ථය මේක තමයි බුද්දිස් ග්‍රේට් පොයින්ට් ආරේජ් එක නැත්නම් ඉස්සෙල්ලා පින්නතේ මෙන්න මේ අවබෝධයෙන් කරගෙන ගමනේදී අපට ඇතිවන සම්මා දිට්ඨිය තමයි කියන්නේ අත්ථි වික්ඛවේ සම්මා දිට්ඨියේ අරියා අනාසවා ලෝකතර මාර්ගංගාකේ ආර්යෝ අනාසරෝ ලෝකතරෝ මාර්ගයට අංගයක් කොට තියෙන සම්මා දිට්ඨියක් තියෙනවා අර ලෞකික සම්මා දිට්ඨිය අපි ඇති කරගෙන සම්මා සංකම්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සතිය සම්මා සමාධි වලින් උපරිම ලෙස ධානයක් වඩලා අපට එතනින් නිවන්පත් වෙන්න පුළුවන්. නමුත් මේ සදහන් කරන ලෝකෝත්තර සම්මාදිට්ඨිය සම්මා සමාධියෙන් අවසන් වෙන්නේ නැහැ. ඒ සම්මා සමාධියට තව අංග දෙකක් එකතු වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. දසහංගයේ සමන්නාගතෝ අරහතේ උච්චදී කියන මට්ටමට තවත් අංග දෙකක් එකතු වෙනවා. අර අංග 8 වැඩිීමේ ප්‍රතිපලයක් විදිහට ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ නිකන් නෙවෙයි. සමාධිමත් වුණා කියලා විතරක් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. සමාධිමත් වෙච්ච කෙනාට ප්‍රඥා ලබන්න පුළුවන් නම් එදා ආලාර කාලාම් බුද්ධ ක්‍රම බුද්ධ වෙනියක් නිවන් දකින්නට ඕන. ඕන්න දෙමනේ කම්මස්සකතා සමාධිය විතරයි. ඕන්න නිවන් දකින්නදියා සෝවාන් කියන මාර්ගයටවත් කලකට උන්ටපත් වෙන්න බැරි වුණා. ඔන්නාරු වශයෙන් සංකයි දිගිය දරු කරගෙන බැරිවෙනවා. නමුත් බුද්ධ ශ්‍රාවකයන් හිතෙන අපි මේ ආරස්නික මාර්ගය පටන් ගන්නෙ උදේ කම්මසකට සමාධියෙන් විතරක් නෙවෙයි. ඒක ඉක්මවල ගිහි පොළොවකට සමාධියට නැත්නම් චතුසත්‍ය සමාධියට දුක දුකට හේතුව දුක නැති කිරීම එකන මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යයන් දැකලා තමයි අපි මේ ආධ්‍යාත්මික ගමන ආරම්භ කරන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනි දුක කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. මේක තමයි අතිශය වැදගත් කාරණේ. දුක් වූ නිසා සද්ධා කියන කාරණයක් සඳහන් කරනවා. දුක නිසා සද්ධා හට ගන්නවා කියන. දුක් වූ නිසා සද්ධා ගන්න බොහෝ දෙනෙක් ඉතින් ඉන්නේ දුක් වින්දාම සද්ධා හට ගන්නවා කියලා නේද? දුක් වින්දාම වින්දා කියන සද්ධා හට ගන්නෑ. දුක් වූ නිසා සද්ධා කියන්නේ දුක මිදෙන්න දැනගත්ත පමණට සද්ධා වැටි වෙනවා කියන. මෙතෙන් පිටුතුනේ දුක කෙරෙනක් තියෙනවා දුක සත්‍ය කෙරෙනක් තියෙනවා සමුදය කෙරෙනක් තියෙනවා සමුදය සත්‍ය කෙරෙනක් තියෙනවා නිරෝධය කෙරෙනක් තියෙනවා නිරෝධ සත්‍ය කෙරෙනක් තියෙනවා මාර්ගය කෙරෙනක් තියෙනවා මාර්ග සත්‍ය කෙරෙනක් තියෙනවා මෙන්න මේකේ වෙනස පිටුතුනේ පැහැදිලිව දැනගන්න ඕනේ මෙන්න මේ දෙකේ වෙනස දැනගැනීම මතයි අපි කොයිතරම් දුරට ආධ්‍යාත්මික ගමන මගේ ඉදිරියට යනවාද කොයිතරම් දුරට මේ සම්මුද සාසනයකින් ප්‍රතිපල මිලා ගන්නවාද කියන තීරණය වන්නේ මෙන්න මේ අවබෝධය මත. බුදුහාම දේශනා කරන දුක කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් අපි ධර්මචක්කප්පවත්තන සූත්‍රයේ හර කියන්නේ ජාති විදෝක්ඛා, ජරා විදෝක්ඛා, ව්‍යාධි විදෝක්ඛා ආදී වශයෙන් කියන කරුණ කියලා සංගීතේන මධ්‍යපාර සංඛාර දෝක්ඛා කියන එක නිවන්පත් වෙනවා. ඒ කාරණාව තුළිනුත් යම්කිසි කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් සතර ප්‍රඥාව දිනු කරගෙන ආපු කෙනෙකුට. නමුත් මෙවැනි කාලවල පින්නතුනි එතනින් විතරක් අපර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? එදා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ පුද්ගලයන් පිළිබඳව හේතුකාරී ඥානෙ, ආසයන්සේ ඥානෙ දැනගෙන තමයි ඒක ධර්ම දේශනා කළේ. ඒ පුද්ගලයාගේ මනස දිනු කරපු මට්ටමට විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු මට්ටමට එදා අවධානය යොමු කරගෙන ධර්ම දේශනා කළේ. ඒ හැකියාව පින්නතුනි බුදුරජාණන් වහන්සේ විතරයි තිබුණේ. ඒ හැකියාව සරුවත් හාමුදුරුවන්ට තිබුණේ. ඒ හැකියාව මොගලන් හාමුදුරුවන්ට තිබුණේ. ඒ හැකියාව මහකසම හාමුදුරුවන්ට තිබුණේ. අන්න ඒ නිසා අපට මෙතනින් විතරක් සෑහෙනටපත් නොවේ. බුදුදහමේ තාමත් ගැඹුරු ස්ථානබට ස්පර්ශ කරන සිද්ධ වෙනවා. ඒ දිහා වැදගත් යම් කම්පකරණේ සත්‍ය යමදී අතුලත් කරනෝ මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. එතෙන් මේ වෙනස දක්වනවා. එතෙන් දක්වන සුවිශේෂී වාක්‍යයක් කරණයක් ඒ මොකද්ද? දුක සංකේත කරන පරිදි කියලා එතෙදි පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං කියලා කාරණය. ඒක තේරුම තමයි කිසියම් කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් ඒ දෙකම හැර යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. ඒකයි කියන්නේ මේක තමයි පරිසෝධනාමේ ධර්ම කියලා කියන්නේ. මේක තමයි උපේ අනුසුතියසු ධම්මේසු කියලා කියන්නේ පෙර නොසුරු ධම්ම කියන්නේ මේක. මේක තමයි බුදුගම් බලයන් සදහම් අනිවිදේ. මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දර්ශනයේ ලෝකෙට නිරාවරණය වෙන යථාර්ථය. මේක බුදුහන්වගේ ධමයක් නෙවෙයි. මේක බුදුහන් අවබෝධ කරගත් ලෝකයේ යථාර්ථය. ඒ ලෝකයේ යථාර්ථය මේ කාලය තුල අවබෝධ කරගත් පළවෙනි පුද්ගලයන් සාරි බුදුහන්වට ගරු කරනවා. ඒ දර්ශනයට අපි බුදුදහම කියලා කියනවා. නමුත් නගර සූත්‍රය වැනි සූත්‍රවල ඊටාම් පැහැදිලිව දක්වනවා මේක පූර්ව බුදුවරුන්ගේ ගිය ගමන් මාර්ගයක් කියලා. මේක රිසර්ච් එකක්. ඒ රිසර්ච් එක කියලා කියන්නේ මේක සර්ච් එකක් නෙමෙයි. රිසර්ච් එක. රී කියන්නේ ඔව් නැවත සොයාගන්න එක. සර්ච් කියන දේවල් ඔකේ නෑ. තියෙන රිසර්ච් තියෙන්නේ. පින්නතුනි මේක තමයි බුදුහම දේශනා කරපු අනාවරණී. මෙතන කියන්නේ මාසේ සඳහන් කරනවා කායිකන් දුක්ඛන් චේතසික දුක්ඛන් තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං. යම් කිසි කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒ දෙකම හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. පින්නතුනි සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බෑ. අපි ඕනම දුකක් පිළිනව නම් අපි හිතන්නේ ඒක ඔය කායික දුකක් වෙනවනේ ඒක මානසික දුකක් වෙනවා කියලා. ඒ දෙකෙන් බැහැර දෙයක් අපි දුකක් කියලා දන්නේවත් නැහැ. නමුත් එක දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි අපි ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6 ඔස්සේ යම් කිසි රූප ඡන්ද ගන්ධ රස පොට්ටම්බ ස්පර්ශ කියන මෙන්න මේ අරමුණු සම්බන්ධ වෙන මුල්ම අත්දැකීම නැත්නම් අතීත කර්මවල විපාක විදියට විපාක මට්ටමින් හට ගන්නා වූ ආයතන අරමුණු සහ ස්පන්ද පංචකය. මේක සැපක් දුකක් නෙවෙයි. මේක උපේක්ෂා සහගත මට්ටමක් විදිහට ගන්න. මෙන්න මේ දේ අරමුණු කරගෙන තමයි අපි වර්තමානයේ දුක හටගන්නේ. වර්තමානයේ අපි කායික මානසික දුකක් තියනවා නම් ඒ දුක මේකෙන් බැහැර දෙයක් නෙවෙයි. මේ මහාම මේ නිරුද්ධ වෙච්ච දේ සමුදය කියන අන්තයට ගිහිල්ලා ඒ හටගත්තු දේ එහෙමම තියෙනවා කියලා දැකගෙන වර්තමානයේ අවිද්‍යාවෙන් අරගෙන කායික මානසික දුක් විඳින එකයි දුක් සමුදය කියලා කියන්නේ. දුක් සත්‍ය කියන්නේ අර මුලින්ම තියෙන අත්දැකීම. ඒ මුලින්ම තියෙන අත්දැකීම අපට බැහැර කරන්න බෑ. ඒ දුක් සත්‍ය බැහැර කරන්න කියලාවත් වඩන්න කියලාවත් සාක්ෂාත් කරන්න කියලාවත් නෑ. ඒ දුක් සත්‍ය කියලා කියන්නේ දුක් සත්‍යම් අරිඤ්ඤයම්. දුක් සත්‍ය පිළිසින දැනගන්න ඇති. ඒ මුලින්ම අත්දැකීම තම ශනිකයි. ඒ අධ්‍යක්ෂණය තුළ අපිට දිගට පිළිදෙල ඉන්න බෑ. ඒක ශනිකව හඩගෙන නිරුද්ධ වෙනවා. ඒ අවස්ථාවකට ගන්න විඥානයත් ඒ අධ්‍යක්ෂණයටම නිරුද්ධ වෙන අවසන් වෙනවා. අපිට ඒ තුළ ඉඳගෙන කවදාවත් අපට වර්තමානයේ විදිහට ඉඳගෙන ඒක මෙහෙ කරන්න බෑ. අපි නිතරම විදර්ශනා වඩන්නේ අන්නේ නිරුද්ධ වෙච්ච අතීත දේ වර්තමානයේ තුළ සතිපට්ඨාන තුළ ඉඳගෙන විදර්ශනා කරන්නේ. එතකොට අර මුල්ම අධ්‍යක්ෂණය කියන්නේ දුක් සත්‍ය කියලා. ඒක බැහැර කරන්න තියෙන දෙයක් නෙවෙයි. ඒක බැහැර කරන්න හතනහසිරවත් බෑ. ඒක පිරිසිදු දැනගන්න තියෙන්නේ. ඒක පිරිසිදු දැනගන්නේ කොහොමද? ඒක පිරිසිදු දැනගන්නේ වර්තමානයේ තුල. වර්තමානයේ කියන දෙකම වැඩුවට ඒක වඩන්න අරමුණන භාවනා කමනහර තියෙන්නේ අතීත අරමුණක් පිළිබඳව. හැබැයි Taman දන්නවා තමා වර්තමානයේ ඉඳගෙනයි මේ අතීත දේ අරමුණු කරන්නේ කියන අවබෝධය තමයි තුල. ඊළඟට පින්නතුනි තවත් කාරණයක් සඳහන් වෙනවා. පළමුවෙන්ම දුක සත්‍ය කියලා ඊට පස්සේ තවත් වැදගත් කාරණයක් සඳහන් වෙනවා. ඒක ඊටාම වැදගත් හොඳින්ම තේරුම් ගත යුතු කාරණයක්. එතෙන්ද කියනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච යම්කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා ඒක දුක්ඛ සත්‍යයක් වෙනවා මේ පුඩා පුඩාට තේරුම් ගන්න පුළුවන් මේක අමාරු නෑ අවුරුදු 7 හෙටියක් ඔබ බුද්ධිමත් නම් ඔබට මේක තේරුම් ගන්න පුළුවන් අපි මේ දැන් සාකච්ඡා කරන්නේ දුක දුක්ඛ සත්‍යයත් එක්ක වෙනසක් තන මුලින්ම සඳහන් කළා කායික දුක චේතසික දුක හැර යමක් කියනවා නම් ඒක දුක සත්‍ය කියලා. ඊළඟ සඳහන් කරනවා කායික දුකයි චේතසික දුකයි කියන මේ දෙක දුකක් වෙනවා දුක සත්‍යයක් වෙනවා. ඒ කොහොමද වෙන්නේ? දැන් අපි විඳින මහලගේම, ලෙඩවීම, මරණය, ප්‍රේමික රෝගේ කියන එක මේක දුකකුත් වෙනවා. මේක ඕනම කෙනෙකුට දැක ගන්න පුළුවන් මේ දුක බුදුහාඳුරෝ එකකින් නිමන කලින්ම මේක දැනගත්තා. එහෙම දැනගත්ත බුදුහාඳුර තමයි ඔබේ අනුසතිය සදාමිය සුත්‍ර දේශනා කළේ. වෙන නොයසුදුර ධර්මයක් අහරුණා කියලා කියන්නේ. එතකොට මෙන්නේ පිනතුනි කායික දුකයි, චේතසික දුකයි කියන එක දුකක් වෙනවා. ලෝක සම්මත විදිහට ඒක දුකයි. ඒ විදිහට ඒක දුක සත්‍ය දුක වෙනවා. ඇයිද හේතුව මේ දුක ගොඩනගා ගන්න මුල්ුනේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච දුක සත්‍යමයි. එතකොට ඒකෙන් බැහැර දෙයක්වත් නෙමෙයි මේක. එතකොට යම් කිසි කායික මානසික දුකක් පිනිනව නම්, යකට දුකක් තියෙනවා. ඒකට මුල් වෙච්ච දුක සත්‍යයක් තියෙනවා. නමුත් එකක් මතක තියාගන්න දුක සත්‍ය කියන හැම කෙනාටම දුක කියනක නැහැ. ඒ දුක සත්‍ය කියන අවස්ථාව රහතන් වහන්සේ විශ්වාස කරන අවස්ථාව. උන්වහන්සේ වෙනස උන්වහන්සේක පිළිසින් දැනගෙන දිත්තේ දිට්ඨමත් සංස්තේ සුතමත් සම්මට්ඨම ඉදීම උන්වහන්සේ විශේෂත්වය. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම දුක සත්‍යයක්ම දුකක් වෙනවා නම් රහතන් වහන්සේත් මේ විදිහ දුකෙන් මිදෙන්න ඕන. නමුත් උන්වහන්සේ දුක ඉක්මවන්නේ රහත් භාවයේදී දුක ඉක්මවන උන්වහන්සේ. තරම උදාහරණයක් කියනවා නම් අපිට තේරෙන උදාහරණයක් හැම බස් එකක්ම වාහනය හැම දුකක්ම දුක සත්‍යකුත් වෙනවා හැම බස් එකක්ම වාහනයක් හැබැයි හැම වාහනයක්ම බස් එකක් නෙවෙයි හැම දුකක්ම දුක සත්‍යයක් හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ හැම කාර් එකක්ම වාහනයක් හැබැයි හැම වාහනයක්ම කාර් එකක් නෙවෙයි මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි මෙතන යන්නේ විදයකින් පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. එතකොට දැන් අපේ මනසට යම් කිසි දෙයක් මතක් වෙනකොටම අපේ ගෙදර මතක් වෙන්න පුළුවන්, දරුව මතක් වෙන්න පුළුවන්, අම්මා සිහිපත් වෙන්න පුළුවන්, නැත්නම් මේ ඉස්සරහා ඔබට බණගෙන ආම්දුර මතක් වෙන්න පුළුවන්. මේ කුමන දෙයක් ඔබ දැක්කත් ඒක හඳුනාගන්නේ අතීත අරමුණක් විදියට. ඉතාම පැහැදිලිව දක්වනවා විමංගකදරණේහි ඥාන විමංගයේදී ඥාන විමංගයේ දක්වනවා පංචේ විඥානේහි කිංචි ධම්මා පටිවිදානාති අඤ්ඤතර අභිනිපාත මත්තා පංච විඥානේ චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවහ විඥාන කාය විඥාන කියන මේ පංච විඥානේ කිසිම විඥානයකින් යම හඳුනා ගන්න බෑ කියලා. අඤ්ඤතර අභිනිපාත මත්තා ඒක අරමුණ පතිත වීම පමණයි සිද්ධ වෙන්නේ අවස්ථාවේදී. නම්තර චක්කු විඥානේ දැනගත්ත කියලා තමයි කියන්නේ. ඒ අපේ සම්මුති ලෝකේ. ඇයි අද අපට ඇස සත්‍ය වෙලා ඒ සමුදෙ වෙච්ච දේ සමුදෙ වෙන නිරුද්ධ වෙච්ච දේ තාම සමුදෙ පැතින නිසා අපිට ඒක චක්කු විඥානේ ඇත්ත වෙලා තියෙනවා. බෝලයක් මෙතන තියෙනකොට සෙල්ලම් බඩුවක් මෙතන තියෙනකොට ඒක සෙල්ලම් බඩුවක් වෙන්නේ. ඒක සෙල්ලම් කරන කෙනාට. සාමාන්‍ය කෙනෙක් සෙල්ලම් බඩුවක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි. ප්‍රත්‍යඥ ලෝකයේට අසෘතවත් ප්‍රත්‍යඥ ලෝකයට ඔහු චක්කු විඥානයේ ලෝකය හඳුනා ගන්නවා කියලා කියනවා. හැබැයි චක්කු විඥානය නෙවෙයි හඳුනාගන්නේ. හඳුනාගන්නේ මන විඥානය. මනෝ විඥානයෙන් හඳුනා ගන්නකොට ලක්ෂණය මොකද්ද? අර චක්කු විඥාණය විතරක් නෙවෙයි රූපය ඇස චක්කු විඥාණය විපාක මනෝ ධාතුව විපාක මනෝ විඥාන ධාතුව මේ අවස්ථා ගානක් හටගෙන නිරුද්ධ වෙච්ච ලෝකෙක ඒ සියල්ලක්ම අරමුණු කරගෙන සංඥා වේදනා දෙක ධර්මාරම්මණයක් විදියට මනායතෙන් තේරුම් ගන්න මේ වර්තමාන මොහොතෙහි මනෝ විඥාන ධාතුවෙන් තමයි මේ දේවල් අපි හඳුනගන්නේ. මේ දේ අපි හඳුනා ගන්නකොට ලක්ෂණය මොකද්ද? අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් අපේ තින විද්‍යාව නිසා අපට ඉතුරු වෙලා තියෙනවා. මේක සාම සමුදයන්ට ඉන්නේ. ඒ නිසා අපි පංච පංස්කන්ධය උපචේත යනවා රැස් කිරීමට යනවා. යම්කිසි කෙනෙක් මේක හරියට දැක්කොත් ඔහුගේ පංච පංස්කන්ධය අපචේත යනවා, වැහැවීමට යනවා, බාහිර නික්කේක මට්ටමට යනවා. මේ මහා බර පංච පංස්කන්ධ බර නැමැති මහා බර ගොඩ ඔහු බිමින් තියෙන කෙනෙක් වට පත් වෙනවා. එතකොට දුකයි දුක සත්‍ය අතර වෙනස මේක. දුක කියන්නේ ඕනම කෙනෙකුට ඕනම කාර්යයක දැක ගන්න පුළුවන්. නමුත් දුක සත්‍ය කියන කනාවරණය කළ දෙන්නේ ලෝකේ පහළ වෙන සම්මා සම්බුද්ධ යන මාර්ගයේ කෙනෙක්. ඊළඟ සමුදය සත්‍යයි. සමුදය කියන්නේ දුකට හේතුව. දුකට හේතුව තෘෂ්ණාව කියලා අපි කියනවා. තෘෂ්ණාව කියලා කියනවා බොහෝ විට අපි හිතන්නේ මේ බාහිර දේවල් වලට තියෙන ආසාව කියලා. බුදුහාම සඳහන් කරන්නේ නැතේ කාමයන් චිත්‍රානි ලෝකේ. ලෝකෙ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. සංකප්ප රාගෝ පරිසස කාමෝ. පුරුෂයාගේ තියෙන සංකප්ප රාගයටයි දුකට හේතුව නැත්නම් තෘෂ්ණාව කියලා කියනවා. ලෝකේ බාහිර දේවල් කාමයන් නෙවෙයි ඒ වෙන කාම ගුණ කියලා. කාමයෙන් හටගන්නේ තමයි අභ්‍යන්තරේ. එතකොට ලෝකේ අය හිතන් ඉන්නේ කාමයේ තියෙන්නේ බාහිරේ කියලා හිතලා එයා රූප බලන්නේ නැතුව ඇස් දෙක වහගෙන ඉන්නවා, කන් දෙක වහගෙන ඉන්නවා. දැන් ඉන්ද්‍රියවාණ සූත්‍රේ අර උත්තර කියන මානවකයා ඔහු ගුරුවරයා පාරසරිය කියනවා ඉන්ද්‍රිය මහාන කියලා මොකක් කියන්නේ මොකද්ද? රූප නොදක ඉන්න එක, ශබ්ද නොහින්න එක කියලා. බුදුහන් වහන්සේ මෙහෙනම් ඇස් දෙකෙන් රූප නොබල ඉන්න එක, කන් දෙකෙන් ශබ්ද නොහින්න එක ඉන්ද්‍රිය මහානන. එනම් ඔබදී මන්දයක් පිළි කියලා යන්නේ බාහිර ඉන්ද්‍රිය කුඥා නේද කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ කියලා. එතන ඇස් දෙක වසහාගෙන සිටීමවත් කන් දෙක වසහාගෙන සිටීමවත් නෙවෙයි ආරේ විනිහි ඉන්ද්‍රිය මහානක් කියලා කියන්නේ. ආරේ විනිහි ඉන්ද්‍රිය මහානක් කියන්නේ මෙන්න මේ හිතට අරමුණක් එනකොට අපි දැක්ස වෙන්නට ඕන මේ මොහොතේ නිර්මාණ රූපය ඇත්තටම මේ මොහොතේ තියෙන රූපයක් නෙවෙයි. ඒක කලින් තමයි අධ්‍යකර නිරෝධිත රූපයක්. ඒ පිළිබඳව තමාගේ අතීත සංස්කාරات එක්ක සම්බන්ධ වෙලා මේ මොහොතේ පෙරපසුම විහට ගන්න මනස සහ ධර්මාලම්බන පිළිබඳව වූ මනෝ විඥාන ධාතුවේ ප්‍රතිඵලයක් විදියටයි මේ අත්දැකීම ලබන්නේ කියලා තමයි දකින්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ ලබන අවබෝධයක් කලින් මෙතෙන්ට ආව නෙවෙයි, මෙතනින් අනාගතයට යනවත් නෙවෙයි. මෙතනම හේතු නිසා හටගෙන හේතු නැති කලින් මෙතනම නිරෝධන ස්වභාවයක්. මේ නිරෝධය තේරුම් ගන්න කෙනා මේ අවබෝධයෙන් බැහැරගෙන නෙවෙයි, මේ තේරුම් ගැනීමම තමයි මේ අවබෝධය කියන එකක් තේරුම් ගන්නට ඕනේ. නැත්නම් හිතන්නේ මේ අවබෝධයේ බාහිර තියෙන මම මේ පැත්තෙන් ඉඳන් මේක තේරෙනවා කියලා පුද්ගලයා දෙපැත්තකට තීරණය වෙලා තියෙනවා, යොමු වෙලා තියෙනවා. අන්න ඒ අන්ත දෙකම මිදුමත් තමයි අපි ඇත්තට මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්නේ. එතකොට බුදුදහමෙන් කියන්නේ මොකද්ද? සමුදය දුකට හේතුව කියලා සඳහන් කරන්නේ බාහිර දෙයක තියෙන ආසාව නෙවෙයි, නන්දි රාගය. යායන් තණ්හා කෝණෝ බලිකා නන්දි රාග සාධකා తත්‍ර తත්‍රා විනන්දිනී කාමයන් සියයේ නම් කාමයන් හා භවයන් හා විභවයන් කාම වශයෙන් භව වශයෙන් විභව වශයෙන් තමා ඇති කරගන්න තෘෂ්ණාව තමන්ගේ අභ්‍යන්තරේ ජීවත් කරවන තියෙන ආසාවටයි මේ දුක සමුදය කියලා කියන්නේ. හැබැයි අපි හිතන්නේ තමා දරුවට ආදරේ, තමා ඥාතිවරයාට අසල්වැසියාට අහවල් දෙයට ආදරේ කියලා අපි හිතන්නේ. ඇත්තටම ආදරේ කියලා තියෙන අපි අපටම අපි අපට ආදරය කළා. ඒ තමන්ගේ ආකල්ප වලට ගැළපෙන එක ආදරය කරනවා, තමන්ගේ ආකල්ප වල නොගැලපෙන කෙනත් එක ගැටෙනවා. දුකට හේතුව සමුදය සත්‍ය බාහිර දෙයක් නම් හේතු දෙකක් කියන්න වෙනවා. ලෝභයෙන් තරක් කියලා වෙනවා ද්වේෂයත් කියන්නේ. ඇයි ලෝභය සහ ද්වේෂය කියලා දෙකක් නොකිය එකක් කියුවේ? එකක් කියුවේ මේ හේතුව අභ්‍යන්තරේ නිසා. තමන්ගේ අභ්‍යන්තරේට තියෙන ආශාව තමයි දෙබට හේතුව. ඒකට තමාගේ ආකාර වලට ගැළපෙන දෙයට තමා රාග කරනවා, ලෝභ කරනවා, ඒ දෙයට අකමැති කෙනත් එක ගැටෙනවා. තමන්ගේ දරුවා තමන්ට කැමතිව ඉන්නකම් ආදරේ දරුවාට මගේ දරුවා කියන බිම් ඉන්නවා. හැබැයි ඒ දරුවාම බලන්න තමන්ට අකී කරුණාව තියෙනවා. ඔබ කැමති විවාහයක් ඒ දරුවා කරගත්තොත් ඉතින් ඒක හංගද වෙන්නේ. ඒ දරුවත් එක තමයි ඔබ ලෝකයේ අමනාපම කෙනා වඩන්නේ. ඇතැමිට කියනවා කිසිම දෙයක් ඒ දරුවාට දෙන්නේ නැහැ කියලා මම හිතනවා. අච්චර සෙනෙහසින් ඇති කරපු දරුවා තමන්ගේ ආකාර වලට ගැළපෙනකන් සුරතෙරේට හිටිය කාලේ තමන් කැමති වුණා තමන්ගේ මතවාදයට විරුද්ධ වෙච්ච ගමන්ම ඒකටම ද්වේෂ කරනවා. එතකොට ඇත්තටම මේක හේතුව මේ අභ්‍යන්තරේ තියෙන. එතකොට බාහිර දෙයක නම් අපි ආසහක් කළේ ඒ දරුවා අගය කරු කමන් කරේ කියලා අපි බැහැර කරන්න බෑ නේද? නමුත් හේතුව මේ අභ්‍යන්තරේ තියෙනවා. මෙන්න මේක තමයි සමුදයයි සමුදේ සත්‍ය අතර වෙනස. සාමාන්‍ය ලෝකයේ සමුදය කියලා හිතන්නේ බාහිර දේ. ඒ නිසා තමයි ඔබ දන්නවා සාස්ත්‍රෝරෝගයෙන් සමහර අය පොහොල් ඥාතීන් ටික අයින් කළා. දෝ දරුවන්ගෙන් අයින් වුණා, ගෙදරින් අයින් වුණා, අන්තිමට ඇඟෙතිවිච්ච දෙලි ටිකක් අයින් කළා. ඒ වගේම දුක හටගන්නේ කියලා. ඕන විදියට ඔබ සමුදේ සත්‍ය කියන්නේ භෞතික දේ කියලා. ඒ ටික ඔක්කොම තියාගෙන රටේ රජකමක් තියාගෙන සුදුසුකම් තමයි මම දැක්කා. මේකයි කියන්නේ. එතන බාහිර බඩමුට්ටු වල නම් දුක සමුදේ සත්‍යය නිවන් දැකන හරියම ලේසි. එක දවසේ මොක්කෝම දේවල් ටික තමයි දේවල් ටික ගමෙන් ඇවිත් එන්නේ කියලා බෙදලා දුන්නා. ගෙදරක් දුන්නා, ගෙදරින් එළියට ආව සතු අතර ගියා. සිංහෙක් කියන කුටියකට කනිනවන්න මේ ශරීරයන් දන් දුන්නා කියලා. එක දවසේ නිවන් දැකන ගුණ හරිය ලේසි. ඔව් නම් පින්නේ බාහිර දෙයක් මේ දුකට හේතුව මේ අභ්‍යන්තර නන්දරාගය. මෙන්න මේ නන්දරාගය දුරු කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ අන්න ඒකයි දුක සමුදය සත්‍ය ප්‍රහිණ කිරීම කියන්නේ. අන්‍ය දුක සමුදය නැත්නම් තෘෂ්ණාව කියන එක දුරු කරන්න මා දුක සත්‍ය අයින් කරනවා කියලා කරන්න බෑ කවදාවත් අපිට. තෘෂ්ණාව දුකට සමීප කරන හේතුව කියලා කිව්වට ඒක ප්‍රහිණ කරන මාර්ගය කියලා සඳහන් කරන්නේ මොකද්ද? ආරසින්න මාර්ගයේ ගමනින් එන සම්මාදිටිය. අවිද්‍යාව දුරු කිරීමෙන් තමයි තෘෂ්ණාව දුරු කරන්න තියෙන්නේ. දැන් නිදසුණක් වශයෙන් කිව්වොත් දැන් මේ අපි ගොමේ ශාලාවම කරවලේ තියෙනවා කියලා. කෙනෙක් කියන මේ කරවලට අයින් කරන්න කියලා. කරවල අයින් කරන්න කියලා අපිට පුළුවන් කරු බෑග් එකක් ගන්නවා මේ කරවලට අයින් කරන්න. අපිට කරන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය කෙනෙක් කරවල අයින් කරනවා කියලා. නමුත් අයින් කරනවා කියලා අපිට මොකද කරන්න තියෙන්නේ? ඔව් අපිට ලයිට් එකේ ස්විච් එක දාන්න තියෙන්නේ. එතකොට ඒ ආලෝකය දැල්වෙනවත් එක්කම අන්ධකාරය දුරු වෙනවා කියන එක සිද්ධාන්තයක්. ඒක ධර්මතාවයක්. අන්න ඒ වගේ අපි මේ දකින ඇසට දකින රූපය, කනට ඇහෙන ශබ්දය අපි මේ තේරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච රූපය මේ මන ආයතනයෙන් මේක තේරුම් ගන්නේ. ඒක තේරුම් ගන්න අවස්ථාවේ මුල් අද්දැකීම මුල ඇස රූපේ චක්කු විඥානේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච මොහොතයි තාම තමා මේ මන ආයතනය මේක තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න අවස්ථාවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අපි දැක්කොතින් මේ ප්‍රඥාලෝකය, මේ සම්මා දිට්ඨිය, මේ විද්‍යාව, මේ සංහාම ඇස අපට යම්කිසි පමණකට අපේ ජීවිතේ නිර්මාණය කරගන්න පුළුවන් නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවෙන් අපි හරියට වර්තමාන තුල සිහියෙන් ඉන්නවා නම් අපි බාහිර කිසිම දෙයක් මත යටෙන්නේ නැහැ. බාහිර කිසිම දෙයක් විඥානක් පිටියක් වෙන්නේ නැහැ අපිට. මෙන්න මේක සිහිපත් කරන එක සුළු මොහොත වුණත් මේක තුළ මේ කුසලයේ ඉතාම ප්‍රබල අධ්‍යක්ීම අවල පස්සෙන්. මෙන්න මේක එකකටකින් අසා දැනගන්නට ඕන. මේ අසා දැනගත්තු දේ පුළුවන් තරම් බාර ගන්න හිතන්න ඕන මේක ඇවිල්ලි කියලා. යම් කිසි ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට ඔව් ඒ රූපේ ශබ්දේ නෑ කියලා කියන්නේ නෑ. නෑ කිව්වොත් අන්තයක් ඒක ඒක උච්චේදේ යනවා. ඇයි මේක යම් කිසි අවස්ථාවක ස්පර්ශ වෙච්ච දෙයක් කියලා අවස්ථාවේ හේතු වල දහම මත. නමුත් මේ මොකද නෑ. ආයෝ නම් මොකද ගන්න පුළුවන් ඒක බලලා. ඒක උනා නැත කියන අන්තේ යන්නේ නෑ. ඒ වගේම ඇට ගෙනත් නැහැ. ඇයි මේ එක මේ මොකද නැහැ. වර්තමාන තුලේ ඉන්නත් බෑ. මෙන්න මේ ඇට සහ නැට ගෙනත් දෙකම දුර වෙන්නේ. ඉමස් මිසති දන් හොති. ඉමස් මිසති දන් හොති. මේ ඇටි කල්ලි මේ තියෙනවා. මේ නැටි කල්ලි මේ නැහැ. ඉමස් උපාදාය දන් උපාදති. මේ හට ගැනීම මේ නිරෝධ වෙනවා. ඉමස් නිරෝධාය දන් නිරෝධති. මේ නිරෝධ දින මේ නිරෝධ වෙනවා කියන දර්ශනය. පරිසම්පාදයේ ආර්ය න්‍යායයේ ඉදම් පච්චිකාරයේ හේතුඵල දහම අපි තේරුම් ගත්තොත් අන්නේ තේරුම් ගැනීම තමයි සම්මාදිටියේ මේ ලෝකෝත්තර සම්මාදිටිය කියලා කියන්නේ. අන්නේ සම්මාදිටිය ඇති කරගත්තොත් කෙනා සම්මා සමාධියෙන් නවතින්නේ නැහැ. සමාහිතෝ වික්ඛර යථාභූතං පජානාති කියන විදිහට. ඒ සමාධි මාත්‍රයේ සිටින් මෙන්න මේ ප්‍රඥාවෙන් මේ අනිත්‍යතාවය වුණින්තරම් දකින කෙනෙක් වෙනවා. ඒක තැම්පත් කරගන්නේ මොකටද? මෙන්න මේ අනිත්‍ය දුක අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දකින්න. හැම මොහොතෙම දකිනවා ජීවිතය කියන්නේ මේ වැයවීමට කිහිප දෙයක් කියන එක දකිනවා. සාමාන්‍ය ලෝකයා සමුලයන්te ඉන්නවා. ඒ හටගත්තු දේ අන්තේ ඉන්නවා. බුදුහාඳුරන් ශාක්‍ය කියන්නේ මේ නිරෝධ ස්පර්ශ කරමින් ඉන්න ශාක්‍යය. ආයතන නිරෝධයට කිව්ල. වෙනත් විදිහකින් කියනවා නම් ඉතාම සරල උදාහරණයක් කිව්වොත් අපේ ගෙදර තියෙන සීතකරණය මතක් කරගන්න බලන්න. ඔබේ ගෙදර පරිහරණය කරන සීතකරණය මේකට මතක් කරගත්තොත් ඔබට මතක් වෙන ලයිට් පන්තිවෙනි සීතකරණයන්ට ලයිට් ඕෆ් වෙච්ච සීතකරණයක්. ලයිට් පන්තිවෙනි සීතකරණයක් මතක් වෙන්නේ නේ. ඔබ හරි මාංකයි. එතකොට ඒ ලයිට් පත්තු වෙන සීතකරණ ඔබට මතක් වෙනකොට මේ වෙලාවේ ලයිට් පත්තු නැති තියෙන්නේ. මේ වෙලාවේ ලයිට් ඕෆ් වෙන කරවලේක තියෙන්නේ. ඔබට ජීවිතේ කවදාවත් මතක් වෙලා තියෙන කරවලේ තියෙන ෆ්‍රිජ් එකක් සීතකරණ. අනේ කැ කියන්නේ පිළිතුරු මේ යථාර්ථය බුද්ධ ශාසනයට හැරගෙන කෙනෙකුට සීනේදී මතකින් බැගෙයි. අපේ සීනේවත් කියලා තියෙන ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක් සීනේවත් නැහැ පිටුදුර. අපි කොච්චර අවිද්‍යාවද මේ ඉන්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් නම් දැන් කෙනෙක් කවුරුහරි සීතකරණයක් කරලා තියෙනා ඇති කියලා නේ. ඒකම දැන් මේ මොහොතේ අරගෙන ඇති කෙනෙක්. නමුත් ඒත් ඔබ දැන් මේ මොහොතේ ඔබ විතර නිර්මාණය වෙන්නේ දැන් අර සීතකරණය නෙවෙයි. ඒ ඔබ අවසානයේ දැකපු අවස්ථාවේ ඔබේ සීත නිර්මාණයේ තී රූපයයි ඔබ දැන් ආත්ම වශයෙන් ගන්න. පින්නතුනි ඒ රූපේ විතරක් නෙවෙයි පින්නතුනි. ඒ අතීතේ නිරෝධිත රූපේට අපිට කවදාවත් යන්න බෑ. ඒ අතීතේ නිරෝධිත රූපේට කරන්නේ වෙන්නේ නැතනි. ඔබ මේ ඉස්සනේ මොකට කියන රූපයට අතවට කවදාවත් ළඟා වෙන්නේ බෑ. සමහර ග්‍රහ රෝග තියෙනවා කියන දින ආලෝකයේ පෘථිවියට එන අවුරුදු 10 15 ආලෝක වර්ෂ වලින් ආලෝක වර්ෂ 10 100 ආලෝක වර්ෂ ලක්ෂය ආලෝක වර්ෂ මිලියනයක් තුර ඉඳලෙන සමහර ගැලැක්සීස් වලින් ඉඳලෙන ආලෝකයේ පෘථිවියට තියෙනවා. ඒ ආලෝකයේ දෙන්න එතන නිකුත් වෙන පෘථිවියට එන්න එක තත්පරයකට සැතපුම් 187000 වේගෙන් ඇවිල්ලා එවැනි තත්පර විනාඩි ගණන් වැඩි වෙලා ඊට පස්සේ පැවිදි අතරින් වැඩි වෙලා 320 360 වැඩි වෙලා ඔහොම වැඩි වෙච්ච ගාන තමයි ආලෝක වර්ෂයක් කියන්නේ. අන්න ඒ ආලෝක වර්ෂ මිලියන ගණනක් හරින් නිකුත් වෙච්ච ආලෝකය තමයි අපි රාත්‍රියට හස බලනකොට සමහර ග්‍රහ ලෝක විදියට අපිට සමහර ගැලැක්සීස් පේන්නේ. සමහර මන්දාකින් පේන්නේ. එතකොට අපි ඒක දකිනකොට සමහර මීටර් ආලෝක වර්ෂ මිලියන ගණනකට කලින් ඒ ග්‍රහ ලෝකේ විනාශ වෙලා. මේ මොහොතවත් නෑ සමහර ගන්න. අපි රාත්‍රී කාලයේ හස්තෙන් සමහර ළඟ තියෙන තාරකා තියෙන අන්ධකාරවාදී සිකුරුවාදී ග්‍රහයන් තියෙනවා. නමුත් එයාට සමහර අපට මුගාම පේන්නේ සමහර ගැලැක්සීස් මන්දාකින් පේන්නේ. ඒ වගේ තමයි දීර්ඝ කාලයකට කලින් ආපු ආලෝකය තමයි අපට පේන්නේ. එතකොට ඒ අපි දකින්නේ අතීත දෙයක්. ඒ දෙය විතරක් නෙවෙයි පින්වත්නි. ඔබ මේ ඔබ ඉස්සරහා ඉන්න මේ රූපය දකින්නේ ඔබ මේ අවස්ථාවේ හඳහන ශබ්දයක්. අර ආලෝක වර්ග 100 ගණනක් කලින් ආපු එකත් අතර ලොකු වෙනසක් නැහැ. දෙකම අතීත දෙයක් තමයි. එතකොට මේ මොහොතේ අපි තේරුම් ගන්න මේ අතීත නිරුද්ධ වෙච්ච දේ වර්තමානයේ මනායතනයේ ධර්මායතනයේ ඔස්සේ තමයි මේ තේරුම් ගන්න. තේරුම් ගන්නකොට ඒ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඒක වෙන සමාද නැද්ද කියන එක අපට අදාළ නැහැ. ඒක වෙනස් නොවී ඒ මට්ටමකට තියෙන්න පුළුවන්. නමුත් අදාළ වෙන්නේ අපේ මේ මොහොතේ අත්විඳින්නේ මේ මොහොතේ තියෙන දේ නෙවෙයි කියන කාරණය. අපි මේ මොහොතේ අත්දගෙනකොට අපි අත්විඳින්නේ ඒකේ වර්තමාන ස්වභාවය නෙවෙයි කියන එක අපි දැනගන්නවා. දැන් සමහර කෙනෙක් කියනවා එක ගංගකට කෙනෙකුට දෙවරක් බහින්න බෑ කියලා නේ. බඩේ දාර්ශනික මේ විස්තර කරනවා අපි හිතන හරි විශාල දර්ශනයක් කියලා නේ. ගංග ගලන නිසා තමයි අපි කියන්නේ. නමුත් ගංග නිශ්චලව තිබුණත් වෙනස් නොවේ. ඒ නිශ්චලව තියෙන ගංගකටවත් කෙනෙකුට දෙවරක් බහින්න බෑ. ඇයි ඒ? ගංග වෙනස් නොවුණත් පුද්ගල වෙනස් වෙනවා. එකම ගංගකට දෙවරක් බහින්න එක පුද්ගලෙක් ඉතුරු වෙලා නැහැ. මෙන්න මේ ඇතුළේ බුදුහාම විස්තර කරනවා. ඒ නිසා ලෝකේ කොයිතරම් කෙනෙක් කොයිතරම් සුවිශේෂ දර්ශනයක් ඉදිරිපත් කරත් අපි දන්නා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ළඟදී ඒක කොච්චරනම් ලාංක දේවල්ද කියලා. ලෝකේ හැම දෙයක්ම නිරෝධයක් කියන්නේ ඇති වෙච්ච ලෝකෙක නිරෝධයක්. සංකත ලෝකයේ නිරෝධයක් නැනෝ කියන්නේ. උත්පාද නිරෝධයක් කියන්නේ. ඔවුන් නිතරම බලන්නේ බාහිර රෝගයක් තියෙනවා. ඒ තියෙන රූපයේ කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙලා යනවා කියන එක තමයි ඕන අන්තිමට කරන්නේ. පරමාණු ඇටම් එක බෙදලා මේ ඇටම් එකේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලට බෙදෙන ශක්ති විශේෂයක් කියලා ගොඩක් කියන්නේ. බාහිර පේන රූපය මේ මොහොතේ තියෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි රූපේ හැමදෙනාටම මේ විදිහට අපි වෙන පුළුවන් කියලා කියලයි ඕනේ විග්‍රහ විස්තර කරන්නේ. නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒ ඇටම් එකේ පරමාණුව ඉතාම සුළු ශක්තියක් කියලා එක තියෙනවා විතරක් නෙවෙයි බුදුහමේ කියන්නේ. ඒක රූප කලාප පිළිබඳ තියෙන විග්‍රහයක්. නමුත් බුදුදහමේ දර්ශනීයට වඩා ගැඹුරු විග්‍රහයක්. ඒ මොකක්ද? ඒ රූපේ නිර්මාණය වෙන්නේ මේ මොහොතේ අපේ ආයතන වලට සාපේක්ෂව. ඒක මගේ ලෝකයට මේ මොහොතේ නිර්මාණය ලෝකයක් තමයි වෙන්නේ. ඒක යථාර්ථය නෙවෙයි. ඒ නිසා තමයි සමහර විලක් ළඟ, ගංගාවක් ළඟ සමහර ප්‍රේතයන් ඉපදෙමින් ඉන්නවා. ඒ සත්‍යයන් වතුර පේන්නේ නැහැ. ඇතැම් විට වැලි ආකාරයක් පේනවා. අනිත් මිනිස්සු කියලා වතුර අරගෙන යනවා, නාගෙන බීලා එනවා. මේ ප්‍රේතයට ඇතැම් විට කල්පයක් ඇතන ඉන්නවා වතුර පේන්නේ නැහැ. ඇතැම් කෙනෙක් ඒ විලට ගිහලා වතුර බීලා නාගෙන යනවා. මෙයාට ඒ විලේ වතුර පේන්නේ ලේස් හැරවෙ විදිහට පේන්නේ. නමුත් විද්‍යාඥයන්ගේ ලෝකෙට මේක ස්පර්ශ වෙන්නේ නැහැ. මිලක් ඇතිස්ස කියලා හාමුදුරු කෙනෙක් හිටපු මේ කාලේ ඔහුගේ බලවත් කර්මයක් නිසා ඔන්න දැනි වතුර පිපාසයක් ඇති වුණා. ආරණ්‍යකට ගියා. හැම කලයක්ම ඇහැර බලන වතුර පේන්නේ අහුට. නමුත් කලවල වතුර පිරලා තියෙනවා. ඔහුගේ කර්මයේ මේ පැත්තේ ආයතන වෙනස් වෙච්ච ගමන්ම බාහිර දේවල් පේන්නේ නැහැ. මනස වෙනස් වෙච්ච ගමන් පින්නතුනි මේ බාහිර ලෝකෙම වෙනස් වෙනවා විතරක් නෙවෙයි මේ ශරීරේ මුණත් ඕන වෙලාවක වෙනස් වෙන පුළුවන්. ස්ත්‍රියක් වශයෙන් ඉන්න කෙනෙක් ඉතාම කෙටි කාලයකදී තමන්ගේ ලිංග විපරස්යක් වෙන්න පුළුවන්. පුරුෂයෙක් වශයෙන් ඉන්න කෙනෙක් ලිංග විපරස්යක් වෙන්න පුළුවන් මේ මනස වෙනස් වීමත් එක්ක. මේක තමයි මේ කර්ම ලෝකය. මේක තමයි මේ සංස්කාර ලෝකයේ ලක්ෂණය. එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයෙන් සැබෑ සම්මාදිට්ඨියෙන් මේ ආධ්‍යාත්මික ගමන මග ආරම්භ කරපු කෙනා ඔහු සම්මා සමාධිය නවතින්නේ ඔහු සමාධිමත් වෙච්ච සිටින් මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප මේ කරුණවල සමුදේ වැය හට ගැනීම නිරුද්ධ වීම ඔහු දකිනවා. හැම මොහොතම ඇස හටගෙන නිරුද්ධ වෙනවා, රූපය හටගෙන නිරුද්ධ වෙනවා, චක්කු විඥානය හටගෙන නිරුද්ධ වෙනවා. ඔහු සමුදේ වැය දෙක දකිනවා, ආස්වාද ආදීනව නිස්සරණ දකිනවා ස්කන්ධ පංචකේ. එහෙම දකින පමණට ඔහු සම්මා සමාධිය ඉක්මවල ගිහිල්ලා ඔහු සම්මා ඥාන සම්මා විමුක්ති ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි බුදුදහමෙන් අපට පෙන්වලා දෙන සදහම් මාර්ගයේ සම්මා දිට්ඨිය ඉහළම මට්ටම ඉදිරිය දක්වන්නේ. මේක එකතකින් සුතමේ ඥානෙන් කල්‍යාණ මිත්‍රාන්තරී ප්‍රතිඵලයක් විදිහට අපි ලබා ගන්නවා. ඒ ලබාගත්තු දෙය හැකිතාක දුරට අපේ චින්තාමය ප්‍රඥා විදියට නැවත නැවතත් මේ යථාර්ථය හිතන්නට ඕන. මේ අර්ථයේ හිතනකොට තමයි ජීවිතයේ ලොකු පරිවර්තනයක් වෙනවා. මොකක්ද මේ පරිවර්තනය? යම් කිසි රූපයක් පිළිබඳව රාගයක් ඇති වෙනවා නම් රාගය ඇති වෙනකොටම නැත්නම් යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම් ඇති වෙනකොටම තමගේ ජීවිතයේ ආකල්පයේ වෙනසක් වෙනවා. තමගේ ඇටිටියුඩ් එක වෙනස් වෙනවා. මොකද ඔබට සඳහන් කරනවා අට්ඨේ යති හරහයති නිගුච්ඡති කියලා. ඔහු මේ පිළිවඳව ලැජ්ජාවට බියට පිළිකුලට පත් වෙනවා. ඇයි ඒ? තමන්ට ලැජ්ජයි තමන් ගැන මේ රාගය හෝ ද්වේෂය හටගන්නේ තාමර නිරුද්ධ වෙච්ච රූපයේ සමුදයන් දින්දරයි මේ ගැති වෙන්නේ තමා මේ අවිද්‍යාවෙන් නේ දින්නේ. අනේ මට බුදු බණ කියපු බුදුහාඳුරෝ මේ ධර්මය අවබෝධ කරගත් බුදුහාඳුරෝ මට බණ කිවි මේ දුකෙන් නිදහස් වෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙන්න නේද මං තාමත් මේක තුල නේ දින්නේ කියලා තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් ඇති වෙනවා අපසාදයක් ඇති වෙනවා. පින්නතුනි මේ රූපය දැකලා රාගය ද්වේෂය ඇති කරගන්නවත් මේ තුලින් දුක හටගෙන මානසිකව ජරා මරණ ආදී දුක් ස්පර්ශ කරන නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණේ. අපේ ළඟම ඥාතියෙක් නියගිය පාස්තාවෙදී අඬන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙච්චර ඇස්සිස් මස්ලේ දන් දීලා අපට මේ දහම ඉදිරිපත් කළේ. තමාගේ ඇසට පේන රූපය විනාශ වෙද්දී ඒ පිනවදෝ තමා අධ්‍යක්ීම ලබන්නේ මනසින් කියලා ඒක දකින්න දින අපෝසත් තම නිසයි මේ රූපය තුළ හිත බැසගෙන ඒ රූපය අභිනන්දති අභිමදති අජ්ජෝසාය පිටති කියපු විදියට ඒ ගැන සතුට වෙලා ගුණ කියලා ඒ තුළ හිත බැසගෙන ඉන්නේ මේ අර්ථය නොදැක්ක නිසා සහ ඒ අර්ථය දැනගෙන හිටියත් ඒ වර්තමාන මොහොතේ හරියට සිහියෙන් නුවණින් නොසිතීම නිසයි මේ දුක හටගන්නේ කියන එක ගැන අපි නිතර නිතරම සමාගෙන හිතන්න ඕන. සාමාන්‍ය ලෝකයා ඇස්කනාසාදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු ළඟා වෙනකොට බාහිර ලෝකයට නැඹුරු වෙද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉදින් අපි මොකද කරන්නේ? අපි අභ්‍යන්තරේ පැත්ත බලමින් කායි කාණ පස්සේ විහෙරති තමන් රූපයේ සමුදය වැඩකමින් ඉන්නේ. වේදන රූපයේ ආහාර නිසා හටගෙන ආහාරයෙන් නිරුද්ධ වෙච්ච දෙයක් කියලා හෝ රූපයේ සමුදය වැඩකිනවා. වේදනාව ස්පර්ශ නිසා හටගත්තා. වේදනාව සංඥා සංකාර කියන මේ තුනම ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා ඔබ දකිනවා. ඔහු වේදන පස්සනාව තුළ ඉන්නවා. ඔහු චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. නාම රූප නිසා විඥානය හටගත්තා. නාම රූප නිරුද්ධ වීමේ විඥානේ එතනම නිරුද්ධ වෙනවා කියලා තමා දකින්න දැක්ස වෙනවා. අවසාන වශයෙන් අපිට බලන්න තියෙන්නේ අපි ඇසෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් නාසයෙන් ගඳ සුවඳක් වින්දත් දිවෙන් රසයක් වින්දත් ශරීරයට පහසක් ලැබුවත් හිතන අරමුණක් ආවත් මෙහි අවසාන දේ තමයි ස්කන්ධ පංචකය පෙර පසුනොවි ඒ පහ එකටම හටගත්තා හටගත්තු තැනම නිරුද්ධ වෙනවා කියන දේ. එතකොට මෙන්න මේ දේ තේරුම් ගැනීමම තමයි තමන්ගේ ලෝකය කියලා තමන් දකින්න ඕනේ. මේ බැහැර දෙයක් නෙවෙයි තමන් කියලා. මේ දේ අපි නොදැක්කොත් අර මුලින් ලැබෙන අධ්‍යක්ෂ ස්කන්ධ පංචකය නැත්නම් විඥාන කර්යය කියන මට්ටම අවිද්‍යාව පැත්තට ගිහිල්ලා අඥාන කර්යාවකට යනවා. එතෙන්දී අපි අර චක්කුඤ්ඤ පටිච්ච රූපේට උපදී චක්කු විඥාන තින සංගීති පස්වාදී පියවර ටික ගිහිල්ලා මදුපෙණේක සූත්‍රය දක්වපු විදියට අපි ප්‍රමාණ්‍ය කොට නගා ගන්නවා. අපි හරියට විද්‍යාසහගතව සති සම්පජාන්නේ හිටියොත් මොකද වෙන්නේ? ඔව් අපි ඒ වර්තමානයේම එතනම නිරෝධනා හරින මොනින් දකිනවා හැම මොහොතම ස්කන්ධ පංචකය හටගෙන නිරෝධය දකිනවා. ඇයි අපි සතිපට්ඨාන තුනෙදගෙන සමති දර්ශනා තුළ උපරිම අපේ සිත පිහිටුවාගෙන ඉන්නේ. ඒ සිත පිහිටුවාගෙන ප්‍රඥාවෙන් සිටීමට කියනවා ඥාන චර්යාව කියලා. පරිසම්බිදා මාර්ගයේ චර්යානන්ත ඥානයේ විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා විග්‍රහ තුනක් කරනවා. විඥාන චර්යා කියන මුලින් දැකෙන අත්දැකීම ඒකට කියන්නේ පතති පරිසුද්ධ මිදන් කියලා. ප්‍රවෘත්තියම පිරිසිදු ස්වභාවයක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමක් විතරයි. අන්නේ විපාක මට්ටමේදී තෘෂ්ණා දෘෂ්ටිවාසී ස්පර්ශ කරොත් තමයි අවිද්‍යාව සාගත හිටියොත් තමයි අපේ ලෝකයක් නිර්මාණය වෙලා ප්‍රපංච ගොඩනගාගන්නේ අපි. ඒ ඇති වෙච්ච දේ එතනම නිරුද්ධ වෙලා මේ මොහොතේ තමන්ගේ හිත පැතිරගෙන ඒ හිතේ සමුදේ අපි දැක්කොතින් ඒ විඥාන කරයාව අපට ඥාන කරයාව වඩපත් කරගන්න පුළුවන්. එතනින් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අන්නේ එවැනි කෙනාට තමයි කියන්නේ දෙකේ දෙකමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියලා. ඔහුට දැක්කනම් දැක්කනේ එතනම නිරුද්ධ වෙච්ච බව දන්නවා. ඇහුවනම් ඇහුවේ එතනම නිරුද්ධ වෙනවා කියලා දන්නවා. නාමයේ දිව ශරීරයේ කියන මේ තුනේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියපු විදිහට මුතේ මුතමත්තන් කියපු විදිහට ඒක දැනගත් දේ දැනගත් තැනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එතන අරමුණක් ආවනම් ඒක විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියලා ඒක එතනම අතීත දේ නිරුද්ධ වෙනවා කියලා වර්තමානය තුළ මේක දකින්න දක්ෂ කෙනෙක් වඩපත් වෙනවා. මෙන්න මේක දැක උමනට පින්නදෙන මොකද වෙන්නේ? අපිට ඒකෙන් එක දුක නිදහස් වෙනවා. අපේ හිත අනිත්‍යය දුර වෙච්ච පමණට අපේ තේන ආර්ගයේ දෙක දුර වෙනවා. අවිද්‍යාව දුරු කිරීම හරියට ඉස්සම ස්ථානයේ මේන් ස්විච් එක ඔෆ් කරනවා වගේ. මේන් ස්විච් එක නැත්නම් ට්‍රිප් ස්විච් එක ඔෆ් කරන්න පස්සේ අනිත් පොඩි පොඩි භාජන ඔෆ් කරලා යන්න ඕනේ. අවන් එක, මයික්‍රෝවේව් එක, අයන් එක ඒව වෙන වෙනම ඔෆ් කරන්න ඕනේ ට්‍රිප් එකෙන් ඔෆ් කරනවා. අන්න ඒ වගේ විදර්ශනා පූර්වකම අපි ගියොතින් හරි දර්ශනීය යුක්තව අපිට ඒ පැත්ත ඉඳලා කෙලස් ටික වේගින් අපිට දුරු කරන්න පුළුවන්. ඒ නිසා තමයි ලෝකයේ පහළ වෙච්ච සුපිරි බුද්ධිමත් අය විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය සුබද පුද්ගලයන් අපි gifted persons කියලා කියන්නේ, gifted අය කියලා කියන්නේ, බුද්ධ සම්පන්නයෙන් ගිහිලා ඉන්න අය. මෙන්න මේ විදර්ශනා කටයුත්තෙන් සමදේට ඇවිල්ලා ඔහු ශනිකව කෙලෙස් ඉඳලා ඔහු දැක්ෂ වෙනවා. ඒ සනාසසරයි ඉන්ද්‍රිය ධර්ම දිනු කර තිබෙන වැදගත් වෙනවා. කල්ලාන් මිත්‍රයන්ට ඍජුවම සමීප වීම අවශ්‍ය වෙනවා. ඒ කල්ලාන් මිත්‍රයන්ගේ දහම් අනිවිඩිය තේරුම් ගන්න අපි බුද්ධිමත් වෙන්නට ඕන. එපමණ අපට මේ දුක් වූ නිසා සද්ධා කියන කාරණය, දුක පිළිබඳව පිළිසින් දැනීම නිසා ඇති වෙන සද්ධාව කියන කාරණය ඇති වෙනවා. එපමණ අපට වීරියෙන් ඉක්මනටම මේ දුක නිදහස් වෙන්න ඕන. අද අප මෙතන ගත කරන අපේ හෙට දවසේ අපේ සමීපතම ඥාතීන් අපෙන් වෙන් වෙන්න පුළුවන්. ඒ වෙන්වීමේ දුක් ටික විඳින හේතු ටික අද අපි මේ තියාගෙන ඉන්නේ. අපි හරියට රේල් පාරට බෙල්ල තියාගෙන ඉන්නවා වගේ. කෝච්චිය තාමාවේ නැහැ. හැබැයි ලංකාවේ පරක් වෙලා හරි කෝච්චිය නම් එනවා. ශ්‍රී ලංකාවේ කෝච්චිය බොහොම පරක්කුයි. ඒ වුණත් වෙනදින කෝච්චිය අනිවාර්යයෙන්ම එනවා. මරණය, ලෙඩක්, දුකක්, ප්‍රිය විප්‍රයෝගය අනිවාර්යයෙන්ම අපේ සමීපට එනවා. අන්න ඒ එන්න කලින් තමයි ඉක්මනටම මේ දහම ප්‍රතික්ෂේප කළා. හෙට දවසේ අපට එන දුක් ටික, හෙට දවසේ අපේ නැතට එන කඳුළු ටිකෙන් අපිව අද දවසේ නිදහස් කරන්න බුදුරජාණන් වහන්සේ අපට මේ සඳහම පරිවිදේ දේශනා කළේ. ඉතින් ඒ සඳහා ඒකාන්තයෙන් ධර්ම ශ්‍රවණය කළා, සුතම ඥාන දිනු කරගෙන කල්‍යාණ මිත්‍රාශ්‍රය ලබාගෙන ඉන්දාමේ ප්‍රඥා දිනු කරගෙන හැකි තාන් දුරට චතර සතිපට්ඨාන නැමැති සේම භූමිය තුළ ඉඳගෙන මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට අපි උත්සාහ කරන්නට ඕන. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාන්තරි සම්පත්තර සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙන දුන්න කිසියම් ප්‍රශ්නයක් එමහල තියෙනවා නම් අහන්නත් අවස්ථාවක් තියෙනවා. හිතට අනුව තමයි මේ ආයතන මේ මොහොතේ නිර්මාණය වෙන්නේ. ඒක තමයි හිත මුලලන් දිනවා කියලා කියන්නේ. එතකොට ඒ චිතන විදිය උසස් මට්ටමට ගන්නේ සම්මා සංකල්ප වෙනස් වෙන්නේ කොහොමද? නිකන් නෙවෙයි සම්මාදිටියත් එක්ක. එතකොට සම්මාදිටිය කියන්නේ එක පැත්තකින් කම්මස්සගත සම්මාදිටිය කර්මින්ද අවබෝධය ලැබුණු තරමට අපේ හිත කර්මයේ පිළිවෙත අවබෝධය ලැබෙනවා. ඒත් එක්ක අපි සිහියෙන් ඉඳවනම් හොඳ කර්ම කරනවා අපි එක පැත්තකින්. දාන සීල භාවනා කියන කර්ම වලට ඊට සම්බන්ධ වූ සංකල්පත් එක අපි ඉන්නවා. ඊට අදාළ සම්මා වාචා වචන කතා කරනවා, කටයුතු කරනවා, ආජීවයේ තියෙනවා, උත්සාහයේ තියෙනවා, සතිය සමාධියට අදාළව යනවා. ඒ වගේම සමාධියෙන් චතුසත්‍ය සමාධියට යන විදිහත් කොහොමද වෙන්නේ? එතකොට තමයි ඉන්නේ මෙන්න මේ අනිත්‍යතාවයේ දකින්න දර්ශනයත් එකයි ඉන්නේ. එතකොට අපේ හිත තියෙන එක කොහොමද හිත තියෙන්නේ? අපි හිතෙන් හැම වෙලාවෙම හිතන්නේ මේ අත්දකින්න ලෝකේ නිරුද්ධ වෙච්ච ලෝකයක් අපි මේ දකින්නේ. ඒක මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් මේ ලබන්නේ කියන අවබෝධයෙන් ඉන්නේ. ඒ අවබෝධයෙන් ඉදිය පමණට අපිට තේන්නේ මොකද්ද? එතන මනෝ කුම්භංගම ධමාති විදිහට ඉබෙනේ මනස පූර්වංගම දර්ශනයකින් අපි හිතියොත් මොකද වෙන්නේ? අපි ඉන්න පමණට බලන්නේ කට ගැනීම නිරෝධය නැත්නම් හැම මොහොතෙම නිරුද්ධ වෙච්ච ලෝකයන් පිළිබඳව ප්‍රඥාවෙන් තමයි අපි හිත ක්‍රියාත්මක වෙන්නේ. ඒ මට්ටමට අපි හිතියොත් එපමණට අපි දුක නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ආයතන සම්පූර්ණ වෙනස් වෙනවා. සාමාන්‍ය ලෝකේ කෙනා බාහ්‍ය රූපයක් තියෙනවා කියලා ගනින්දී අපි අභ්‍යන්තර දකිනින් තමන්ගේම මනස පූර්වංගම වෙනවා කියලා කියන්නේ දැන් මේ තමන් දකින නිරුද්ධ වෙච්ච රූපයක් තමන්ගේම මනසෙන් කියන එක පිළිබඳව මෙන්න මෙවැනි විඥාන මට්ටමකින් තමයි අපි ඉන්නේ. ඒ මට්ටමේ ඉන්න විඥානයේදී අපි අර කඩේ සංඛාරයේ තියෙන අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන ඒ මානසිකත්වයේ නෙවෙයි අපි ඉන්නේ. ඒ අවිද්‍යාවෙන් බැහැර වෙලා ඉන්නේ. අපි මේ අවස්ථාවේදී අර අඥානචර්යාවේ තියෙන විඥාන මට්ටමෙන්ුත් බැහැර වෙලා ඉන්නේ. අපි මේ වෙලාවේ විඥානචර්යා මට්ටමේ තියෙන විඥානයේ නිරුද්ධ වෙච්ච බව දන්නවා. ඒක දැනගෙන අපි ඉන්නේ ඥානචර්යා කියන මට්ටමේ විඥානය අපි ඉන්නේ. අන්නේ අවබෝධයක තමයි මදුපිණිම සූත්‍රය දේශනා කරන්නේ චක්කුන් අසති රූපන් අසති චක්කු විඥානම් අසති කියලා. ඇස නැති කල්ලි රූපය නැති කල්ලි චක්කු විඥානෙ නැති කල්ලි කියලා කියනවා. එතකොට චක්කු විඥානෙ නැති කල්ලි කියලා කෙනෙකුට කියනකොට හිතෙන්නේ එහෙනම් ඇසෙන් රූප බලන්නේ නැහැ කියලානේ. ඇසෙන් රූප බලන්නේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ. ඇසෙන් රූප දැකලා තවම ඇසියක් පිටේ ගන්න සමුදය අන්තයෙන් නිරෝධ වෙනවා කියන එක නෙවෙයි කියන්නේ. දැන් මෙයා නිරෝධය අන්තේ හිටියොතින් නිරුද්ධ වෙච්ච දේ පිළිබඳ අවබෝධය හිටියොතින් ඔහු සමුදයට යන්නේ නැහැ. සමුදයට ගියේ නැහැ කියන්නේ ඒ වෙලාවේ ඔහු ලෝකයේ තුල ඒ ඇසවත් ඒ රූපයවත් ඒ චක්කු විඥානයවත් ඒ මොහොතේ ඔහු සජීවී කරගෙන නැහැ. ඒකයි ඔහුට ඇසත් රූපයන් චක්කු විඥානයක් නැහැ කියලා කියන්නේ. නැත්තම් ඔහුගේ ඇස් දෙක අඳ වෙලාවත් ඔහු රූප බලන්නේ නැහැ කියලාවත් ඔහුට ඒකෙන් දැනුවත් බවක් නැහැ, විඥානයක් නැහැ කියන එකවත් නෙවෙයි කතාව. ස්පර්ශ නිරෝධයට කියලා කියන්නේ නැවත දෙයක් ස්පර්ශ කරන්න බෑ කියන එක නෙවෙයි. ඒ ස්පර්ශ කරපු දේ අපි හඳුනා ගන්නකොට අපි හඳුනාගත්තේ ගන්නේ නිරෝධ වෙච්ච දෙයක් කියන අවබෝධය තුළ අපි සිටීමයි නිරෝධයක් තියනවා කියලා කියන්නේ. මෙන්න මේක තමයි අපි විඥානයේ ඉගෙන මට්ටමේ වාසය කිරීම. මේ සඳහායි බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ මේක දුක නිදහස මාර්ගය විදිහට දේශනා කළේ. ඉතින් මේ සඳහා පින දුන්න හැකි තාක් දුරට අපි එදිනදා කටයුතු ඉතාම නුවණින් සිහින් කරන්නට ඕන. අපි කරන දේවල් හැකි තාක් ධර්මිකව සිල්වත් කරන්නට ඕන. සිංහලවත් සූත්‍රයේ සඳහන් වෙච්ච ආකාරයට අපිට තියෙන යුතුකම් ටික අපි මනින් ඉටු කරොත් තමයි අපිට මේ ධර්ම මාර්ගයට එන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා සමාධි ධර්ම යුතුකම් ටික රැකිරක්ෂා ආදී කටයුතු තමන්ගේ ස්ථානවලදී රජයට ගෙවන්න තියෙන වරිපණ ආදී මේ හැමදේම සාර්ථකව තමන් ජීවිතයේ ඉෂ්ට වුණොත් තමයි මේ ධර්ම මාර්ගය තුළ නියම ප්‍රයෝජන තමන්ට ලැබෙන්නේ. යතර විශේෂයෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගුණාංග ටික අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නට ඕන. සාමාන්‍යයෙන් අපි කියන ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීම වැළකීම වලින් වැළකීම ගැන කාරණා ටික අපට සුගතිගාමි වෙන්නට ඥාන ලබා ගන්නට ප්‍රමාණයි. හැබැයි මේ ලෝකෝත්තර දර්ශනයෙන් ප්‍රතිඵල ලබා ගන්න නම් එක සුළු කාලයක් තුලදී හරි මේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගුණාංග ටික සියල්ලක්ම අපි එක විට වඩන්නට වෙනවා. උපරිම මට්ටම වඩන්න. එහෙම කෙනෙකුට එක සුළු මොහොතින් අඟුලි මාය වෙන අය එක සුළු මොහොතින් අර සියලුම වැරදි නිවැරදි කරගන්න තරම් ඕන දක්ෂ. ඒ සඳහා සසර ලොකු පිනක් තියෙන්න ඕන. නිවැරදි කල්යාණ මිත්‍රයන් ඇසුරක් ලබන්නට ඕන. තමාගේ සුවච බව දෙසවන් මනමින් යොමු කිරීම අවශ්‍ය වෙනවා. නිපක කියන ගුණය මේ ආදී ගුණාකරසක් තමයි හේතු වෙනවා. ඉතින් ඒ සඳහා අපි හැම දිනකම උත්සාහ කරමු. ඉතින් අද අප ධර්ම දේශනාව මෙතනින් ඉවරපත් කරනවා. ඉතින් මේ ධර්ම දේශනාව ඇතුළු මේ වැඩසටහන හොඳින් ක්‍රියාත්මක කරන්නට මේ සමාජයල කටයුතු කරපු එළකෝ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලට අපි ආශිර්වාද කරමු. ඉතින් පින්තුන් වාසකරට පත් ගන්න ඔබට මේ සම්දරණ හඬ ලැබෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා සිදු කරන කැපවීම නිසා. මේ විහාරස්ථාන ආයතන ලස්සනට පවත්වා ගන්නට ඔබට මේ පහසු වණ්ඩික ලබන්නට බොහෝ දෙනෙක් උදව්වකාර කරනවා. ඒ නිසා ඔබට පහසු විදියට මෙතන නික්මලා යනකොට එක සුළු දෙයකින් හරි මෙතන උපකාරයක් කළොව යන්න. වැටලා තියෙන කොලයක් හරි කොන ගොඩක දාලා යන්න. මේ කොටියක් හරි අස්තල්ලා යන්න මේ දේවල් තියනවා නම් තමයි මේ ගුණේ වැඩෙන්නේ පිටතුනි. තමන් දැඩි ආත්මార్థකාමී වුණාට මේ දහමක් වැඩෙන්නේ නැහැ. ඉක්මනට යනවන කෙනෙක් ඉන්නව නම් යන්න කමන්නේ. නමුත් ටිකක් හරි දෙයක් කරලා යන්න පුළුවන් කෙනෙක් අනිත් නැගේ අහවල සඳහා මේ වගේ දේවල් කරන්න. ඒ හැම දෙයක්ම තමන්ගේ මේ දහම මාගේ ඉදිරියට යන්නට තමට උපකාරයක් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනා ලැබේවා. මේ රැස් කර උතුම් කුණ ධර්මයන් අප නමින් මේ ගිය සියලු ඥාතී උගන් මොදන්ව සෝපත්ත්වා යන සාදු උපිර ප්‍රාර්ථනා කරමු. මේ සියලු කුසල දහම් සම්මාදෘෂ්ටික දෙවියන් අනුවදන්ව ඔබ අප හැම දෙනාම සම්බුද්ධ ශාසනය ලෝකයන් කෙරෙහි කාලයක් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමින් අපි දෙවියන්ට පුණ්‍ය ආනෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාංගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාංගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාංගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු. ධර්මශ්‍රවණය කිරීමෙන් රැස්කරත් මේ සියලු පුණ්‍යධර්ම වල ආංශයෙන් ඔබ හැම දිනටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සෝපත්ව ප්‍රාර්ථනාන් කෝලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පඤ්ඤාච නිදුක්ඛං භයං පඤ්ඤාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකම් වන්තෝ සම්බේති පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තෙවෙන සත් සම්නං වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.